සදහවත් වාසනාවන්ත පින්තුනි, අද වෙසක් පුණ පොහොය දවසේ හිමිදිරි පාන්දර උසස් සීලක පිළිදෙමේ ඇත්තන් දැන් බලාපොරොත්තු වන්නේ පිරිත් පරිදි සිදු කරන ධර්ම සාකච්ඡා මේ වැඩසටහනට සහභාගී වීමටයි. මේ ඇත්තන්ට මේ කාලේ වෙන්කලා තියෙන්නේ ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒවා විමසා දැනගන්නටයි. එනිසා අපි මුලින්ම මේ පින්නතුන්ට ධර්මයේ පිළිබඳව ගැටලු තියෙන ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔයක ප්‍රශ්නයක් අහනවා. බුදුදහමේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ තමයි චිත්තවිරවාදී සහ මහායානවාදී කියලා. දැන් මෙහෙම ප්‍රභේද දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. මේ ප්‍රභේද දෙක ඇතුනේ පස්සේ කාලේ. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම ලෝකයන් ධර්මයේ දේශනා කළා. දුකෙන් නිදහස් වන්නට මේ ආත්ම භාවයේදීම දුකෙන් නිදහස් වන ආකාරයට බුදුහාමුදුර ධර්ම දේශනා කළා. මෙහෙම දේශනා කරපු ධර්මයේ කලක් යනකොට ධර්මයේ අපේක්ෂාව වෙනස් වුණා. සමහර අයගේ බලාපොරොත්තුව රහත් භාවයෙන් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට අමතරව ශ්‍රාවකිනුත් අපේක්ෂා කළා බෝධිසත්වරු බවට පත්වන්න. නැත්නම් සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්නට අපේක්ෂා කළා. ඒ අපේක්ෂා කිරීමේ ප්‍රතිඵල හැටියටයි හීනයාන මහායාන නැත්නම් ස්ථිරවාදී සහ මහායාන කියන මේ ප්‍රභේද දෙක බෙදුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් බුදුදහමට අනුවම ශ්‍රාවක බෝධියෙන් නිර්වාණ අවබෝධය ලබන්නට අපේක්ෂා කර පිරිස වෙන් වුණා ස්ථිරවාදීන් හැටියට. අනිත් පිරිස සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්නට අපේක්ෂා කරන අය මහායානිකයන් වශයෙන් කොටස් දෙකකට බෙදුණා. ඒක තමයි මේ ප්‍රභේද දෙක. නමුත් මේක බුදුරජාණන් වහන්සේගේ කාලයේ බෙදීමක් නෙවෙයි, පස්සේ කාලේ බෙදීමක්. නමුත් මේ දෙපිරිසේම අය බුදුහාඳුරන්ගේ ධර්මයේ මූලික ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය, හේතුඵල ධහම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය වගේ බුදුදහමේ මූලික ඉගැන්වීම් මේ දෙපිරිසම පිළිගන්නවා. නමුත් වෙනසකට උනේ මේක පස්සේ ඇති වෙච්ච ભેදයක්. මහායානිකයන් නිවන ඉක්මනට අවශ්‍ය නැහැ කලක් ගිහිල්ලා ලෝකයේ සියලුම සත්‍යයන් නිවන් දැකට පස්සේ නිවන් දකින්නවා කියන අපේක්ෂාවට ඒගොල්ලන්ගේ අදහස වෙනස් කරගෙන තියෙනවා. එතකොට මහායාන බුදුදහමෙන් හැටියට හැම දෙනෙක්ම බෝධිසත්වරු හැටියටයි සැලකන්නේ. බෝධිසත්ව සංකල්පය කලුදෙන් බිහි වුණා. ඒ තුළින් බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කිරීම ආදියත් ඇති වුණා. නමුත් ලංකාවට මේක සම්පූර්ණ බලපෑවේ නැහැ. මේ මහායාන වාදය විශේෂයෙන් තිබෙතය, චීනය වගේ රටවල තමයි වැඩිපුර ව්‍යාප්ත වුණේ. නමුත් කලින් කලට විවිධ උත්සාහයන් දැරුවා මේ පස්සේ කාලය ඇති වෙච්ච ප්‍රවණතාවේ ලංකාවට හඳුනවා දෙන්න. නමුත් ලංකාවේ වැඩි සිටිය මහා විහාරය මූලික කරගත්තු විස්තරවාදී භික්ෂුන් වහන්සේලා ඒ සඳහා අවකාශ ලබා දුන්නේ නැහැ. එනිසා බුදුහාඳුරන්ගේ මුල් ඉගැන්වීම් එලෙසම දිගටම ක්‍රියාත්මක වෙනවා. හොඳයි පින්තුනි, උදෑසන අපේ මෑණි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මෑණි ඉන්නවද දන්නේ නැහැ. බුදුදහමේ තියෙන කල්ප විග්‍රහය ගැන විස්තරයක් කරන්න කියලා. ඔව් ඉන්නවද දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් ගියාද දන්නේ නැහැ. ආ මයිදන් ඇති කියලා ඉඳලා පස්සේ නම් ඇත්තෙන් ඇත්තේ. හොඳයි අපි නැතුනි බුදුදහමේ තියෙන කල්ප විග්‍රහය පිළිබඳව විස්තරයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊටාම කල්පනාවෙන් අහගන්න ඕන නැත්නම් අමතක වෙන්න වෙනවා මේක. මේක දීර්ඝ විස්තරයක්. බුදුදහමේ කල්පය ගැන කරපු විස්තරයයි දැන් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. පින්නතුනේ කල්පය කියන එක අපි දැනගන්න ඕන. මේක බුදුදහමේ තියෙන ප්‍රධාන විස්තර කිරීමක්. එකක් කල්ප විග්‍රහය, අනිත් එක ලෝක විග්‍රහය කියන දෙක. දැන් වර්තමානයේ නවීන විද්‍යාඥයන් ටිකෙන් ටික මේ දේවල් හොයාගන්නවා. නමුත් හොයාගත්තට ඒ හොයාගැනීම් සියල්ලක්ම අවසන් කරන්න තාම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කිසිදාක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් යම් අනාවරණයන් මගින් බුදුදහමේ මෙත්තියවත් 25කට කලින් දේශනා කරපු මේ ධර්මයේ කරුණු යම් යම් කරුණු ප්‍රකට වෙමින් තියෙනවා. කල්පය ගැන විස්තර කරද්දී පින්නතුනි ප්‍රධාන වශයෙන් කල්පය කියන එක කොටස් හතරකට බෙදෙනවා. දැන් කල්පය මොකද්ද කියලා අහුවාම එක උත්තරයක් එක වාක්‍යයකින් උත්තරයක් දෙන්න බෑ මේකේ කියලා. ඒක දීර්ඝ විස්තරයක්. එතකොට කල්පය කියන එක ප්‍රධාන වශයෙන් කල්ප කොටස් හතරකට බෙදෙනවා. දැන් මං කියන ඒවා මම මුලින්ම කියනවා මතක තියාගන්න මම විටිමිට අහන හැබැයි මේ. ඒ නිසා කල්පනාවෙන් ඉන්නවා. කල්පය බෙදෙන ප්‍රධාන කොටස් හතර තමයි එකක් තමයි ආයු කල්පය. ඊළඟ බෙදේ තමයි අන්තක් කල්පය. ඊළඟට අසංඛ්‍ය කල්පය, ඊළඟට මහා කල්පය. හතර මොකද්ද? ආයු කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය. ආයි කියන්න බලන්න. ආයු කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය. ඔන්න ප්‍රධාන ප්‍රභේද හතර කල්පය ගැන තියෙනවා. ආයු කල්පය කියලා කියන්නේ මේක කලින් කල වෙනස් වෙනවා. අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා සීමාවේ තියෙන වයස. ඒ කියන්නේ ලෝකයේ ඉන්න සත්‍යයන්ගේ වයස කලින් කල වෙනස් වෙනවා. එක එක බුදුරජාණන් වහන්සේලාගේ අවදිවල ආයුෂ වෙනස් වෙනවා. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ කොච්චරද? අවුරුදු 100යි. ගෞතම බුදුරජාණන් කාලේ අවුරුදු 100යි. ඒ වගේ සමහර බුදුරන්ගේ කාලවල අවුරුදු 20,000, 40,000, 60,000 වගේ තිබිච්ච කාලයක් තියෙනවා. එතකොට පින්නතුනේ ආයු කල්පය කියලා කියන්නේ වයස අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා කාලයේ තියෙන අඩු වැඩි කම. අසංඛ්‍ය කියලා කියන්නේ අසංඛ්‍ය කියන සංඛ්‍යාව තමයි 1.140 සංඛ්‍යාව. දැන් කෝටියට බිඳු කීයක් තියෙනවද? 10ට බිඳු කීයක් තියෙනවද? 1යිනේ. 100ට බිඳු 2යි. ලක්ෂයට බිඳු 5යි. දසලක්ෂයට 6යි. කෝටියට 7යි. කොහොම හෝම ගිහිල්ලා කෝටි 10ට 8යි. කොහොම හෝම ගිහිල්ලා 1.140 සංඛ්‍යාවක් තියෙනවා නම් 1.10140 බලය. එතකොට 1.140 සංඛ්‍යාවට කියනවා අසංඛ්‍ය කියලා. එතකොට අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍ය දක්වා කාල පරාසයේහි විටින් විට ඒ කාල අනුව මිනිසාගේ පරමායුෂ වලට කියනවා ආයු කල්පය කියලා. ඒක අවුරුදු 10 වෙන්න පුළුවන්, 75 වෙන්න පුළුවන්, 100 වෙන්න පුළුවන්, 1000 වෙන්න පුළුවන්, ලක්ෂය වෙන්න පුළුවන්, කෝටිය වෙන්න පුළුවන්, කෝටි 10 වෙන්න පුළුවන්. කොහොමම විවිධ වචන වලින් ඊට පස්සේ තියෙනවා. පිමිල අවුරුදු 180 දක්වා 1.140 සංඛ්‍යාව සමහර කාලවල මිනිස්සාගේ අවශ්‍ය තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා එවැනි කාලවල මිනිස්සු දෙවියන්ට විහිළු කරනවා කියලා. ජීවි ලෝක ආයුෂ අඩුයි අයි මනුස්ස ලෝකෙට එන්නේ නැහැ කියලා. මිනිසුන් දෙවියන්ට විහිළු කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අවුරුදු 10 ඉඳන් අවුරුදු 100 අවුරුදු අසංඛ්‍ය දක්වා කාල පරාසය නැත්නම් 1.140 දක්වා කියන මේ සීමාව ඇතුළත තියෙන විවිධ කාලවල තියෙන වයසට කියනවා ඒ කාලවලට නියමිත පරමායුෂට කියනවා ආයු කල්පය කියලා. එතකොට ඒක නිශ්චිත නැහැ කලින් කාලේ වෙනස් වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි ප්‍රභේදය. දෙවෙනි ප්‍රභේදය තමයි අන්තකල්පය. අන්තකල්පය කියලා කියන්නේ අර අවුරුදු 10 ඉඳලා ටිකෙන් ටික වයස වැඩි වෙන අවුරුදු අසංඛ්‍ය දක්වා. වැඩි වෙන්නේ කොහමද? අවුරුදු 100ට එක අවුරුදු ගන්න තමයි වැඩි වෙන්නේ. දැන් අවුරුදු 10 ඉඳලා ඊළඟ අවුරුද්දක් ආයුෂ වැඩි වෙන නම් 11 වෙනි අවුරුද්දට ආයුෂ වැඩි වෙන නම් අවුරුදු 100ක් ගත වෙනවා. ඊට පස්සේ ඊළඟ අංකෙට ඊළඟ අවුරුද්දක් වැඩි වෙන්න ආවිස තව අවුරුදු 100ක් ගත වෙනවා. කොහොමෝ ගිහිල්ලා තමයි එක අවුරුදු අසංඛ්‍යයට යන්නේ. ඒතකොට හිතා ගන්න පුළුවන් කොච්චර කාලයක් ගත වෙනවද අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි වෙන්න. ඒතකොට යංගිසි අවස්ථාවක මෙන්න මේ ආයුෂ අවුරුදු 10 නම් අසංඛ්‍ය දක්වා වැඩි වෙලා අසංඛ්‍ය ඉඳන් නැවත ආය අඩු වෙන අවුරුදු 10 දක්වා. ඒ අඩු වෙන්නේ තර සිද්ධාන්තයට අනුවමයි අවුරුදු 100ට එක ගානේ අඩු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුසතක අවුරුදු 100යි කියලා. දැන් එක ටිකෙන් ටික අවුරුදු 100ට එක ගානේ අඩු වෙලා ඇවිල්ලා. දැන් 126ක් ගිහිල්ලා. දැන් අවුරුදු 74ට අඩු වෙලා තියෙනවා. මේක තමයි අඩු වෙන ක්‍රමය. අවුරුදු 26 දැන් අඩු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි අවුරුදු 10 ඉඳන් අසංඛ්‍යයට ගිහිල්ලා අසංඛ්‍යය ඉඳන් නැවත අවුරුදු 10 දක්වා ආයුෂ අඩු වෙනවා නම් මෙන්න මේ අඩු වෙන මේ ආරෝහණ අවරෝහණ ක්‍රමය සිදු වෙනවා නම් යම් කිසි වාරයක් අන්න එවැනි වාරයකට කියනවා අන්තකල්පය කියලා. අවුරුදු 10 ඉඳන් අසංඛ්‍යයට ගිහිල්ලා අසංඛ්‍යය ඉඳන් නැවත අවුරුදු 10ට එන්න ගත වෙන කාලයට කියනවා මොන කල්පය කියලාද? අන්තකල්පය කියලා. දැන් කල්පනාවෙන් ඉන්නොත් නැත්නම් අමතක වෙනවා මේක. ඒතර අපි මුලින්ම සාකච්ඡා කළේ ආයු කල්පය ගැන. ඔව් ආයු කල්පය කියන්නේ අවුරුදු 10 ඉඳන් අසංඛ්‍ය දක්වා විවිධ කාලවල තියෙන වයස. ඒක කලින් කාලේ වෙනස් වෙනවා. නමුත් මේ අන්තකල්පය කියන්නේ කිහිම වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 10 ඉඳන් අසංඛ්‍යට වැඩි වෙලා අසංඛ්‍ය ඉඳන් නැවත අවුරුදු 100ට එක ගානේ අඩු වෙලාවිලා අවුරුදු 10ට ආයුෂ මිනිසාගේ ආයුෂ ඇති වෙන කාලේ. ඔව් 100ට එක ගානේ තමයි වැඩි වෙන්නේ අඩු වෙන්නේ තේ සිද්ධාන්තය අනුව. මෙන්න මේ ආරෝහණ අවරෝහණ ක්‍රමයේ සිද්ධ වෙන්න ඉහළට ගිහිල්ලා පල්ලෙහාට ගත වෙන මෙන්න මේ කාලයට කියනවා මොන කල්පය කියලාද? අන්තකල්පය කියලා. මෙන්න මේ අන්තකල්ප 20ක් අන්තකල්ප 20කට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. මොන කල්පයද? අසංඛ්‍ය කල්පය කියලා කියනවා. අර වගේ ඉහළට ගිහිල්ලා පල්ලෙහාට එන්න ඒ වගේ වාර 20න් වැඩි කරන වෙන ගන්නට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. මේ අසංඛ්‍ය කියන එක අර මතක තියාගන්න අර 141 පටලවා ගන්න එපා. මේක වෙනම සම්මුතියක්. මේක වෙනම ප්‍රඥප්තියක්. නමක් හැටියට විතරයි මේ අසංඛ්‍ය කියන එක මෙතන මේ තියෙන්නේ. එතකොට අසංඛ්‍යයට අන්තකල්ප කීයද? ඔව් අන්තකල්ප 20ක් අසංඛ්‍ය කල්පයයි. අන්න ඒ අසංඛ්‍ය කල්පය නැවත වැඩි වෙනවා 4. අසංඛ්‍යව 4ක් වැඩි වුණාම කියනවා ඒකට කියනවා මහා කල්පය කියලා. එතකොට මහා කල්පයට අන්තකල්ප කීයද? අන්තකල්ප 4යි. එතකොට මහා කල්පයට අසංඛ්‍ය කල්ප කොච්චරද? මහා කල්පේට අසංඛ්‍ය කල්ප 4යි. මහා කල්පේට අන්තකල්ප කීයද? 80ක් තියෙනවා. 20 වැඩි කිරීම 4. එතකොට අන්තකල්ප 80ක් මහා කල්පයයි. නැත්නම් අන්තකල්ප 20ක් අසංඛ්‍ය කල්පයයි. අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයයි. මෙන්න මේ මහා කල්පය කියන කල්පය පින්නතුනි දැන් අපිට ඒකට හිතාගන්න අවකාශ ලැබෙනවා. මෙන්න මේ මහා කල්පය කියන්නේ අතිශය දීර්ඝ කාලයක්. මෙන්න මේ දීර්ඝ කාලයට විවිධ නම් භාවිත කරනවා. විවිධ නම් භාවිත කරනවා. කොහොමද මේ විවිධ නම් භාවිත කරන්නේ? බුදුරජාණන් වහන්සේලා පහළ වීම සහ පහළ නොවීම කියන සිද්ධාන්තය මත මේ මහා කල්පයට විවිධ නම් භාවිත කරනවා. සමහර කල්ප තියෙනවා බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක නමක්වත් පහළ නොවන කල්ප. අච්චර දීර්ඝ කාලයක් ගත වෙනත් බුදුරජාණන් වහන්සේ කියන නමක්වත් අහන්නවත් බැරි වෙන තරම් අතිශය දීර්ඝ කාලයක් ගත වෙනවා. අන්න එවැනි කාලයට එවැනි කල්පවලට කියනවා මොන කල්ප කියලාද? ශූන්‍ය කල්ප කියලා. අපි සමිවහර කරන බුදු ශූන්‍ය කල්ප කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කල්ප වලට කියනවා ශූන්‍ය කල්ප කියලා. ඒ වගේම සමහර කල්ප තියෙනවා බුදුරජාණන් වහන්සේලා එක නමක් පහළ වෙන කල්ප. ඒ මුළු කල්පයටම පහළ වෙන්නේ එක බුදුරජාණන් වහන්සේ. එවැනි කල්පවලට කියනවා සාර කල්ප කියලා. මොන කල්පද? සාර කල්ප. බුදුර පහර නොවන කල්පයට කොහොමද කියන්නේ? ශූන්‍ය කල්ප. බුදුර එක එකෙක් නම් සාර කල්පය දෙනමක් නම් මණ්ඩ කල්ප. දෙනමක් පහළ වෙන කල්පවලට කියනවා මණ්ඩ කල්ප කියලා. ඊළඟට ආයි නමක් වැඩි වෙනවා තුන් නමක් පහළ වෙන කල්පවලට කියනවා වර කල්ප කියලා. මොන කල්පද? වර කල්ප. එතකොට ශූන්‍ය කල්ප, සාර කල්ප, මණ්ඩ කල්ප, ඊට පස්සේ වර කල්ප, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙන සමහර කල්ප තියෙනවා. ඒ කල්පෙට කියනවා සාර මණ්ඩ කල්ප කියලා. සමහර කාල පරිච්ඡේද තියෙනවා, සමහර මහා කල්ප තියෙනවා. බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. දැන් අපි ඉන්නේ එවැනි කාලවකවානුවක. බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පෙට කියන මොන කල්ප කියලාද? භද්‍ර කල්පේ නැත්තම් මහා භද්‍ර කල්පේ කියලා කියනවා. එතකොට මේ මහා කල්පේ බෙදෙන ප්‍රභේද හයක් තියෙනවා. මොනවද ප්‍රභේද හය? මූලික මොකද්ද? ශූන්‍ය කල්පය. දෙවෙනි එක සාර කල්ප. ඊළඟට මණ්ඩ කල්ප. ඊළඟට වර කල්ප. හතර නමක් පහළ වෙනවා නම් සාර මණ්ඩ කල්ප. පස් නමක් පහළ වෙනවා නම් මහා භද්‍ර කල්ප නැත්නම් භද්‍ර කල්ප. ඔන්න කල්පය ගැන තියෙන සාමාන්‍ය කෙටි විස්තරයක් ඔය කලේ. හොඳයි පින්තුනි, ඊළඟට අපි දැනගන්න ඕන අපි අහලා තියෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් පෙරම්බිරුවා කියලාද? සාරාංශික කාලපලක්ෂය පෙරම්බිරුවායි කියලා. එතකොට සාරාංශික කාලපලක්ෂය කියන්නේ කොපමණ ප්‍රමාණයක්ද? සාරාංශික කියන්නේ පින්තුනි අර අපි අන්තිමට මහා කල්පය කියලා සිද්ධාන්තයට ආවනේ. එතකොට අන්තකල්ප 20ක් අසංඛ්‍ය කල්පයයි, අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයයි. අන්න ඒ මහා කල්පයේ පින්නතුනි නැවත ප්‍රභේද 4කට බෙදෙනවා. අර 4 4ක් වෙන විදිය කොහොමද? අර 20 20 වැඩි කිරීම 4 කියලා කිව්වනේ අපි. ඒ 20 වැඩි කිරීම 4ේදී එක 20කදී ලෝකේ අපි සඳහන් කරනවා විවට්ටට්ටායි කියලා. විවට්ටට්ටායි කියලා කියන්නේ ලෝකේ නිර්මාණය වෙමින් තියෙනවා මහා කල්ප 20ක්ම. අන්තකල්ප 20ක්. ඒකෙන් අපි කියම් අපි මුලින් මේක කියෙලිමු. එතකොට එක අසංඛ්‍ය කල්පයක් මේක වර්ධනය වෙමින් තියෙනවා. එක සංඛ්‍යාවක් එහෙම වර්ධනය වෙලාම තියෙනවා. එක සංඛ්‍යාවක් විනාශ වෙන පටන් ගන්නවා. ටික ටික විනාශ වෙමින් තියෙනවා. එක සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා. හරියට උදාහරණයක් ඇරෙද්දී අපි ගාමු මෙහෙම උදාහරණයක්. අපි කමු ගියක් කියලා. අපි කමු මේ ශාලාව කියලා. මේ ශාලාව අපි කියමු අවුරුදු 10ක් හදනවා. ගඩොල් ගෙනල්ලා, වැලි ගෙනල්ලා, සිමෙන්ති ගෙනල්ලා අවුරුදු 10ක් හදනවා. හදන අවුරුදු 10ක් මෙහෙම තියෙනවා. ආය අවුරුදු 10ක් මේක ටිකෙන් ටික කඩනවා. ආය අවුරුදු 10ක් මේක ගලවලා ඔක්කොම අයින් කරලා ඉවරලත් නිකන් අවුරුදු 10ක් තියෙනවා. අන්නේ වගේ මේ කල්ප සිද්ධාන්තයේදී අපි කිව්වා අර අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පය කියලා කිව්වනේ. එතකොට අර 20ක් තමයි අන්තක් කල්ප 20ක් තමයි අසංඛ්‍ය. එතකොට මේ අසංඛ්‍ය 4ක් අපි කිව්ව මහා කල්පය කියලා. අන්නේ 4ේදී විවට්ටට්ටායි එකේදී වන්නේ අර එක අසංඛ්‍යයක් මේක ටිකෙන් ටික වර්ධනය වෙමින් තියෙනවා. ආය අසංඛ්‍යයක් වර්ධනය වෙලාම තියෙනවා. අනිත් අසංඛ්‍ය ටිකෙන් ටික විනාශ වෙමින් තියෙනවා. අනිත් අසංඛ්‍ය විනාශ වෙලා තියෙනවා. ඔන්න ඕකට තමයි අග්‍රඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රවල විස්තර වෙනවා. සංවට්ටට්ටායි සංවට්ට, විවට්ටට්ටායි විවට්ට කියලා. හතරකට කොටස් හතරකට බෙදලා තියෙනවා. හොඳයි පින්නතුනි, ඊළඟට අපි දැනගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ සාරාංශික කලබලක්ෂයක් පෙරම් පිරුවාය කියලා අපි අහලා තියෙනවා. අපි දැන් බලමු එහෙනම් සාරාංශික කියලා කියන්නේ කොයි වගේ කාල පරිච්ඡේදයක්ද කියලා. එතකොට අසංඛ්‍ය කියන සංඛ්‍යාවේ හි ප්‍රමාණය අපි මුලින් කිව්වා. අසංඛ්‍ය කියන්නේ කීයටද? ඇත්ත නෙවෙයි. අසංඛ්‍ය කියලා කියන්නේ 1.30ද? එකයි බින්දු එකසිය හතලියක සංඛ්‍යාවකටයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ඉඳන් මේ බුදුරජාණන් වහන්සේලා පාරමිතා පුරන කාලවකවානුව දැන් යන්නේ අර මහා කල්පවලින්. දැන් අන්තිමට අපි මහා කල්පය කියලා එහෙකට ආවනේ. අන්න ඒ මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂයක ප්‍රමාණයක් තමයි පෙරම්පුර දින අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට මහා කල්ප 1යි 2යි 3යි 4යි කියලා ගිහිල්ලා අසංඛ්‍යයක් එනවනේ. අන්න ඒ අසංඛ්‍ය නැවත වැඩි කරන හතරෙන්. එතකොට තමයි සාරාංශය වෙන්නේ. අන්න ඒ එන සාරාංශයට නැවත මහා කල්ප වලින් එකතු කරනවා ධන ලකුණ දාලා තව ලක්ෂයක්. එතකොට අසංඛ්‍ය වැඩි කිරීම හතර එකතු කිරීම ලක්ෂය. ඔන්න ওই සංඛ්‍යාවක් මහා කල්ප වලින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පුරලා තියෙනවා සම්බුද්ධත්වය සඳහා. එතන මෙන්න මේ එන කාල පරාසයේදී අපේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගැන ගාථා සඳහන් කරනවා පිළිත් කියනකොට එම. මෙන්න මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ කාල පරිච්ඡේදයටයි ඒ කාල පරිච්ඡේදය තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරපු කාලවකවානුව. මෙන්න මේ කාලවකවානුව පින්නතුනේ අපට සාමාන්‍ය හිතුවටින් මේක කෙටි කාලයක් කියලා හිතෙන නමුත් මේ සිද්ධාන්තය අනුව ගන්නකොට ඉතාම දීර්ඝ කාලවකවානුවක් මේක. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට සඳහන් කරන උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා මහා සාගරයේ ජලය වගේ ලේ දන් දුන්නායි කියලා. පින්නතුනේ ඒකාත්ම භාවයක මధుරයෙකුට ලේ පොඩක් දන් දුන්නත් මේ කාලවකවානුවෙන්ට සාගරේ නෙවෙයි සාගර 10කට වඩා ප්‍රමාණයක් ලේකතු කරන්න පුළුවන්. ඒ තරම් අතිශය දීර්ඝ කාලයක් මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළා මේ කල්ප විග්‍රහයේදී. ඊළඟට පින්නතුන මේ කල්ප විග්‍රහයත් එක කල්ප විනාශය කියලා එකක් වෙනවා. ඒකත් අපි දැනගන්න ඕන. කල්ප විනාශයේ ආකාර කිහිපකින් වෙනවා. එකක් තමයි සත්ව විනාශයක් වෙනවා. සත්ව විනාශයක් වෙන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංඛ්‍යට වැඩි වෙලා අසංඛ්‍ය ඉඳලා නැවත මිනිස්යාගේ ආයුෂ අඩු වෙනවා අපි කියව අවුරුදු 10 දක්වා කියලා. මෙන්න මේ 10 දක්වා අඩු වෙච්ච කාලයේ ලෝකයේ සත්‍යයන් විනාශය සත්‍යයන්ගේ ලොකු සත්ව සංහාරයක් සිදු වෙනවා. මෙන්න මේ සත්ව සංහාරය සමහර කාලවල රෝග වලින් වෙනවා. සමහර කාලවල දණ්ඩෙන් වෙනවා. සමහර කාලවල දුර්භික්ෂ වලින් වෙනවා. අවුරුදු 10ට අඩු වෙන කාලයේ කොහොමද විනාශ වෙන්නේ? සමහර කාලවල රෝග වලින් විනාශ වෙනවා. සමහර කාලවල දණ්ඩෙන් විනාශ වෙනවා. සමහර කාලවල දුර්භික්ෂයෙන් විනාශ වෙනවා. රෝග වලින් විනාශ වෙන්නේ මිනිස්යාගේ සිටේ රාගය වැඩි වෙච්ච කාලවල. රාගය බහුල වෙච්ච වකවානු වල වැඩි වෙන්නේ විනාශ වෙන්නේ රාග රෝග වලින්. ඊළඟට දේශයේ වැඩි වෙච්ච අවස්ථාවල දණ්ඩෙන් අතරගත්තු ආයුධ අතර ගන්න හැම දෙයක්ම ආයුධ බවට පත් වෙලා මිනිස්යා විනාශ කර ගන්නවා. ඊළඟට මෝහයෙන් විනාශ වෙන කාලයක් තියෙනවා. මෝහයෙන් විනාශ වෙන කාලයේදී තමයි දුර්භික්ෂ වලින් ආහාර ඉගවීමෙන් මිනිස්යා විනාශ වීම. එතකොට එක කාලයක් තියෙනවා නෑ රෝග වලින් විනාශ වෙනවා. ඒ වගේම කාලවක වානු තියෙනවා දණ්ඩෙන් විනාශ වෙනවා. ඒ වගේම සමහර කාලවල දුර්භික්ෂයෙන් විනාශ වෙනවා. රෝග වලින් විනාශ වෙන කාලේ මිනිසන් රාග බහුලව ඉන්නේ. දණ්ඩෙන් විනාශ වෙන කාලේ ද්වේෂෙන් බහුලව ඉන්නේ. දුර්භික්ෂයෙන් විනාශ වෙන කාලේ මිනිස්සු මෝහයෙන් ඉන්නේ. ඒ වගේම සඳහන් කරන මෙවැනි කාලවල මිනිස්සු විනාශ වෙලා හැබැයි ඔක්කොම මිනිස්සු විනාශ වෙන්නේ නැහැ. දැන් මේ ලෝක විනාශයේදී බලන්න. දැන් මෙතෙන්දී පෘථුවිය දැන් අපි ඉන්න පෘථුවිය විනාශ වෙන්නේ නැහැ. පෘථිවිය මත ජීවත් වෙන සත්ත්වයන් විනාශ වෙන්නේ. මේ අවුරුදු 10ට අඩු වෙච්ච කාලේ විනාශ වෙන සත්ත්වයන් විනාශ වෙන්නේ. පෘථිවියට හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ රෝගයෙන් රෝග බහුලව විනාශ වෙන කාලයේදී මිනිස්සු අන්තිම කාලේ ප්‍රාර්ථනා කරන අනේ මේ වගේ රෝග අනිත් පැයට ඇති වෙන්න එපා කියලා හිත යම් සීදී මෛත්‍රියක් ඇති වෙනවා. අන්නේ මෛත්‍රිය නිසා සඳහන් කරන මේ යන සත්‍යයන් සුගතිගාමි වෙනවායි කියලා. ඒ වගේම තවත් කාලවක වහනු තියෙනවා ද්වේෂ නිනාසන කාලය. මේ ද්වේෂ නිනාසන කාලයේදී මිනිසු දැඩි අමනාපයෙන් ද්වේෂෙන් නියන්නේ ඒ සත්‍යයන් නිරයගත වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම සමහර කාලවකවානු දින දුරුදික්ෂි නිනාසන කාලය මෝහේ වැඩි වෙච්ච කාලේ එවැනි කාලවල මිනිස්සු දුර්භික්ෂෙන් ආහාර නැතුව නෙමෙයි යන්නේ. ආහාර නැතුව ආහාරයට ආසන්නිය ගියොතන් ඉපදෙන්නේ මොන ලෝකේද? ප්‍රේත ලෝකේ. ඔය ඒ කාලේ ඉපදෙන්නේ ප්‍රේතයන් වෙලයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මගේ පින්වතුනි ලොකු විස්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අර එක අන්ත කල්පයක් අවසානයේදී සිදුවන විනාශය. හැබැයි සත්‍යයන් සම්පූර්ණ විනාශ වෙන්නේ යම්තු ප්‍රමාණයක් සත්‍යයන් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන සත්‍යයන් බුද්ධිමත්ව කල්පනා කරනවා මිනිසුන්ගේ තිමේ අඩුපාඩු කන් නිසායි මෙහෙම විනාශුනේ නිසා අපි ಗುಣදහම් වඩන්න ඕන කියලා හිතලා නැවත ಗುಣදහම් වඩලා ටිකෙන් ටික ආයුෂ වැඩි කර ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික ආයුෂ වැඩි වෙන්නේ. ඊළඟට තව විනාශයක් වෙනවා. මේ පෘථුවියම විනාශ වෙන අවස්ථාවක්. ඒකට කියනවා කල්ප විනාශය කියලා. ඒ කල්ප විනාශයත් ආකාර කිහිපකින් වෙනවා. සමහර කල්ප තියෙනවා ගින්නෙන් විනාශ වෙනවා. සමහර කල්ප තියෙනවා ජලයෙන් විනාශ වෙනවා. සමහර කල්ප තියෙනවා වාතයෙන් විනාශ වෙනවා. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා මේ ගින්නෙන් විනාශ වෙන වාර ගාන. දැන් මේ මහා කල්පේ විනාශන ආකාරය මේ තියෙන්නේ. අන්න ඒ මහා කල්පයක් එකවරක් විනාශ වෙලා නැවත සංවර්ධන වෙන අවස්ථාව තමයි මේ පිනතුන් අහලා ඇති අග්‍රණ්‍ය සූත්‍රයෙන් බණේ මහල ඇති. මේ අග්‍රණ්‍ය සූත්‍රයෙන් කියන්නේ මෙන්න මේ එක කල්පයක් විනාශ වෙලා නැවත කල්පයේ ටිකෙන් ටික සකස් වෙලා මනුෂ්‍ය මේ ඉන්න පෘථුවිය වර්ධන වෙන සමය මේ ග්‍රහලෝක මණ්ඩලයම නැවත සකස් වෙන කාලයයි අග්‍රණ්‍ය සූත්‍රයෙන් කියන්නේ. හැබැයි ඒක සම්පූර්ණ සත්‍යයගේ ආරම්භය නෙවෙයි, එක අවස්ථාවක ආරම්භයක් විතරයි. ඒ නිසා මේ අතිශය දීර්ඝ කාලයක් අපි මේ සත්ව ලෝකේ ගමන් කරනවා. මේ ධර්මයේ තියෙන මේ විග්‍රහය ටිකෙන් ටික විද්‍යාවෙන් යම් යම් කරුණු අනාවරණය කරනවා. නමුත් වෙනතුනි සපුරා විග්‍රහය සාම විද්‍යාවෙන්වත් කරන්න බැරි වෙලා තියෙනවා. එතන මේ කල්ප විග්‍රහයත් එක්කම ඊළඟට යන කාරණයක් තියෙනවා. ඒ තමයි ලෝක විග්‍රහය කියන කාරණය. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ. ලෝක විග්‍රහය කියලා කියන්නේ වෙනතුනි මේ අපි ඉන්න පෘථුවිය සහ ඒ අවට තියෙන ග්‍රහ ලෝක පිළිබඳව බුදුදහමේ තියෙන විග්‍රහය. ධර්මයේ සඳහන් වෙනවා එක ඉරක් එක හඳක් තියෙන ඒ ආශ්‍රිතව තියෙන ග්‍රහ ලෝකත් එක්ක තියෙන මේ ක්ෂේත්‍රයට කියනවා සහස්ත්‍රී ලෝක ධාතු කියලා. දහසක් ලෝක ධාතු තියෙන ස්ථානයක් ඇරෙලා සලකන චූල නිකා සහස්ත්‍රී ලෝක ධාතු කියන මේකට කියනවා. එක ඉරක් එක හඳක් තියෙන දැන් අපි සාමාන්‍ය වර්තමාන විවහාර කරන විදිහට එක සෞරග්‍රහ මණ්ඩල. සෞරග්‍රහ මණ්ඩල 1000ක ප්‍රමාණයට කියනවා සහස්ත්‍රී චූලනිකා ලෝක ධාතු කියලා. සෞරග්‍රහ මණ්ඩල 1000ක ක්ෂේත්‍රය. ඈ? ඔව් එක ඉරක් එක හඳක් තියෙන ඒ ආශ්‍රිතව ග්‍රහයන්ුත් එකට තියෙන මේ ග්‍රහ මණ්ඩල තියෙනනේ. ඒ මණ්ඩල 1000ක ප්‍රමාණය. එවැනි 1000ක එකතුවකට කියනවා සහස්ත්‍රී ලෝක ධාතු කියලා. ධර්මයේ සඳහන් කරන්නේ සහස්ත්‍රී චූලනිකා ලෝක ධාතු කියලා. මෙන්න මේ 10 සෙට් 10 10 මණ්ඩල නැවත 10න් වැඩි කරා වෙන සංඛ්‍යාවක් තියෙනවා. 10 වදාහ කීයද? 10 වදාහ කීයද? නෑ කොඩිය නෙවෙයි. 1.6යි. දසලක්ෂය අයියෝ. දසලක්ෂයක ප්‍රමාණය. සෞරග්‍රහ මණ්ඩල දසලක්ෂයක ප්‍රමාණයට කියනවා මජ්ක්‍ධිම දිසහස්ත්‍රී ලෝක ධාතු කියලා. 1000 වැඩි කිරීම 1000. දිසහස්ත්‍රී මජ්ක්‍ධිම ලෝක ධාතු. ඊළඟට සඳහන් කරන මේ අර දිසහස්ත්‍රී ලෝක ධාතු නැවත වැඩි වෙනවා 1000න් 1.9ක සංඛ්‍යාව. ඒකට කියනවා දිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. ඊළඟට සඳහන් වෙනවා ඒ 1000වත් නැවත 1000න් වැඩි වෙනවා 1.12ක සෞරග්‍රහ මණ්ඩල ගතොත් 1.12ක සංඛ්‍යාව. මේකට කියනවා කෝටි ලක්ෂයක් සක්වල කියලා. මෙන්න මේක තමයි පින්තුනි එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ආඥා චක්‍රය තියෙන දිත්තේ ක්ෂේත්‍රය. සෞරග්‍රහ මණ්ඩල 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000 ආයි වැඩි කිරීම 1000 1.12ක සංඛ්‍යාව. එතකොට මෙන්න මේ ශේස්ත්‍රත් ශේස්ත්‍රවලදී පින්නතුනි සෞරග්‍රහ මණ්ඩල දස දහසක ශේස්ත්‍රයට කියනවා ජාති ශේස්ත්‍රය කියලා. මේ ජාති ශේස්ත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ ඉපදෙන අවස්ථාවේදී ලෝක සැලෙන්නේ, ඇතැම් විට අන්ධයට ආලෝකය ලැබෙන්නේ, අන්ධකාරින ග්‍රහලෝක වලට ආලෝකය ලැබෙන්නේ මෙන්න මේ ජාති ශේස්ත්‍ර කියන අවස්ථාව. සෞරග්‍රහ මණ්ඩල දස දහසක ප්‍රමාණයට කියනවා. ඒ වගේම සඳහන් කරනවා ආඥා චක්‍රය කියලා. ආඥා ශේස්ත්‍රක් තියෙනවා. ආඥා ශේස්ත්‍රක් ඒ වගේම ප්‍රමාණයක විහිදෙනවා. ඊළඟට සඳහන් කරන ආඥා ශේස්ත්‍ර කියලා කියන්නේ කෝටි ලක්ෂයක ආඥා චක්‍රය කියලා කියන්නේ. කෝටි ලක්ෂයක කියන්නේ අපෝ මේ බිනු තුන අහලා ඇති විශේෂ සූත්‍ර ධර්ම තියෙනවා. පිරිත් තියෙනවා, මෝර පිරිත, ගජග්ග පිරිත, රතන පිරිත, ආඨානාටිය සූත්‍ර. මෙන්න මේ සූත්‍රවල ආඥාව බලය විහිදෙච්ච භූමි ශේස්ත්‍රය. ඒ තමයි අර 1.12ක සංඛ්‍යාව කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ සමහර ධර්ම සූත්‍රවල බලය පැතිරුණාය කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා විෂය ශේස්ත්‍රය කියන එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විෂය ශේස්ත්‍රය කියන එක අනන්ත විශ්වය කිසිම සීමාවක් නැහැ. මෙන්න මේ අනන්ත විශ්වය විෂය ශේස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පේනෙනවා. ඒ වගේ සිදුවෙන සිදුවීම් දකිනවා. ඒ වගේ සත්‍යයන් මැරිලිපදෙන ආකාරය පේනවා. ඒ ස්ථානවල සත්‍යයන්ගේ ආයුෂ දකිනවා. ඒ ස්ථානවල ඉන්න සත්‍යයන් කරන කර්මයන් සායේ කර්ම වලට ජනිත වන විපාක සත්‍යයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනවා. පින්නතුනි අද අපි වෙසක් පොහොය සමරන අවස්ථාවේදී දැන් මේ කරුණෝ ඉතාම විස්තරාත්මක ඉතාම දීර්ඝ සංඛ්‍යාවලින් කියන අපහසු මට්ටමේ ඉතාම දීර්ඝ සංඛ්‍යා මේවා. පින්නතුනි ශ්‍රද්ධා පිටව ගත්තොතින් අපට මේ කරුණ ගැන විශ්වාස කරන්න පුළුවන්. එනිසා මෙවැනි විශේෂ ශේස්ත්‍රයක් ගැන අවබෝධයක් තිබෙච්ච මෙවැනි විශේෂ ශේස්ත්‍රයක බුදුරජාණන් වහන්සේ බලය තිබුච්ච ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ සමහර ශ්‍රාවකයන් විශේෂයෙන් මොගලන් හාමුදුරුවෝ වගේ අය සමහර ස්ථානවල යම් ශේස්ත්‍රවලට වැඩම කළා තියෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්. එනිසා මෙවැනි ශේස්ත්‍රයක් පිළිබඳව අපට අවබෝධයක් ඇති වුණොත් පින්නතුනි අපට තේරුම් ගන්න පුළුවන් ඊළඟට මේකේ වඩාත්ම දුර්ලභත්ව අවබෝධ වෙන්න නම් පින්නතුනි මතක තියාගන්න ඕන අපි කිව්වා සාරාංශික කල්පලක්ෂයක ප්‍රමාණය. සාරාංශික කල්පලක්ෂවලදී පින්නතුනි සමහර කල්ප තියෙනවා මහා කල්ප අසංඛ්‍යයක් මෙයානවා බුදුවරයෙක්වත් පහළ වෙන්නේ නැහැ. අර මහා කල්පවලින් 1.141 සංඛ්‍යාවක් නිකම්ම යනවා බුදුවරයෙක්වත් පහළ වෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ ඉතාම භාග්‍ය සම්පන්න කාලයක්. මේ කාලේ අපට බණහන ලැබෙනවා. මතක තියාගන්න තව එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෛත්‍රී බුදුහාමර තව දීර්ඝ කාලයක් ඉඳි ඉඳිට පහළ වෙනවා. පහළ වෙච්ච ගමම ඊළඟට අපි එළඹෙන්නේ සඳහන් වෙනවා බුද්ධ ශූන්‍ය කල්පයක් කියලා. ආයි කල්පාන්තර ගානක් අහන්නට ලැබෙන්නේ නැහැ. ඊට කලින් පින්නතුනි මෛත්‍රී බුදුහාමර කාලේ වුණත් තවත් එන්නේ අතිශය දීර්ඝ කාලයකට අනාගතයේදී. එනිසා ඒකත් සමීප කාලයක් කියලා හිතන්න බෑ. එහෙම ආවත් අපට ඒ කාලේ මේ වගේ ඉපදෙන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා හිතන්නත් බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළ අපි කොයි පැතිද වර්ධනය කරගන්න ඕන කියලා. ඒකත් මතක තියාගන්න. දැන් මේ වහලා අපි අන්තිමට බලන්න අපි කොතනද දෙන්නේ කියලා. මේ විග්‍රහය අහලා ගණන් ටික එකතු කරන්න පුළුවන් වුණාට විතරක් වැඩක් වෙන්නේ නැහැ. මෙච්චර දුර්ලභත්වය නම් මේක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධිමත් කෙනෙක් නම් මෙලව ජීවිතේ සඵල වෙන්න කරුණු හතරකින් සාර්ථක වෙන්න ඕන. කරුණු හතරකින් සාර්ථක වෙන්න ඕන මොනවද හතර? එකක් තමයි අධ්‍යාපනය. ඒ වගේම ආර්ථික. ඒ වගේම සෞඛ්‍ය සදාචාරය. මොනවද කර්ණාටක? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. මේ හතර අතරින් අපි පෝසත් වෙන්න ඕන. ඒ මෙලව ජීවිතය සඵලවන්නට. ඒ වගේම මෙලවදීම අපට නිවන් දකින්න බැරුණත් අපි නැවතීම දෙනවා. ඒ නිසා අපේ සසර ජීවිත සුවපත් වෙන නම් කරන්න ඕන කරුණු දේශනා කළා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දානමයන් පුණ්‍යක්‍රියවත්තු, සීලමයන් පුණ්‍යක්‍රියවත්තු, භාවනාමයන් පුණ්‍යක්‍රියවත්තු කියලා. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකි තාක් අපි සම්පූර්ණ කරගන්නට ඕන. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන ඒවා පින්නතුණි අබුද්ධෝත්පාද කාලේ ගුණ සිදු වෙනවා. අබුද්ධෝත්පාද කාලේ ගුණක් මිනිස්සු දන් දෙල සුගතිගාමි වෙනවා. අබෞද්ධ කාලවල වුණත් මිනිස්සු සිල් රකින්නවා. අබුද්ධෝත්පාද කාලවල වුණත් මිනිස්සු භාවනා කළ පිට වඩලා ධ්‍යාන අවිඥා ලබා ගන්නවා. නමුත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගය කළේ මොකද්ද? නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්න ඒ සඳහා මාර්ගයත් උන්වහන්සේ දේශනා කළා. මොකද්ද ඒ සඳහා මාර්ගය? ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාව. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඇයි මේ ත්‍රිවිධ ශික්ෂාවක් අවශ්‍ය වන්නේ කියලා. ඇයි මේ ධර්මයක් අවශ්‍ය? ඇයි සාස්ත්‍රවරයෙක් අවශ්‍ය කියන එක අපි නිතර ධර්ම දේශනාවල සඳහන් කරනවා. මේ ධර්මයක් අපට අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා. එකක් තමයි මහලු වීම. අපි හැමදාම නිරෝගී වෙනවා නම් අපිට ධර්මයක් ඕනේ නැහැ. දිනපතාම අපි මහලු වෙනවා. ටිකෙන් ටික මේ යන්නේ මහලු බව කරා මේ යන්නේ අපි. ඒ නිසා අපට ධර්මයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වෙනවා. දෙවෙනි කාරණය තමයි මොකද්ද? මිය ගිහිල්ලා මිය යෑමනේ වියනතර මිය ගිහිල්ලා නැවත ඉපදීම. ඒ නිසා සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු දෙක තමයි එකක් මහලු වීම, දෙක නැවත ඉපදීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙවැනි ලොකු විග්‍රහයක් කළ උන්වහන්සේ බලාපොරොත්තුනේ එක තැනකට අපි ගේන්න. මොකක්ද ඒ ස්ථානය? සත්‍යාවිය ඕමට්ටෝ දෛහ්‍ය මානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතේ වික්ඛු ආදි වශයෙන් සඳහන් කරනවා. හිසගිනි ගත්තේ ඒ ගේ හිසේගින්න නිවනට යන්ති උත්සාහයක් දරනවා වගේ. ඒ වගේම උලක් ඇනපු කෙනෙක් ඒ උල ඉක්මනින් අයින් කරන්න උත්සාහ දරනවා වගේ සක්කාය දිට්ඨි පහනාය. දැන් අපට උලක් කියෙම ඇන්නොතින් කවුරු හරි පිහියකින් වගේ ඇන්නොතින්, ඒ වගේම අපේ හිස මොකක් හරි ගින්නකට අහු වෙලා ගිනි අරගෙන තියෙනවා නම් අපි වෙන වෙනම වැඩ කරමින් ඉන්නවද? අපි ඇඳුම් ඇඳගෙන ඉන්නවද? අපි යනවද කෑම කන්න? අපි යනවද මේ ගේතාව වැඩ දෙකක් තුනකට ඉවර කරලා ඉන්නවනේ කියලා? නැහැ නේ. අර සියල්ලටම කලින් අපි කරන්නේ මේ වැඩේ මේ අනතුර අනතුරින් බේරෙන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්න ඒ වගේ උත්සාහයක් දරන්න ඕන කුමක් සඳහාද? සක්කාය දිට්ඨිය නැති කරගන්න කියලා. දැන් මේක මේ ගාථාව බුදුහාඳුර දේශනා කරන්න හේතු උනේ ඊට කලින් ගාථාවක් දෙවි කෙනෙක් ඇවිල්ලා දේශනා කළා. මේකෙම පද දෙකක් දාලා මොකද්ද පද දෙක? ඉස්සගෙන ගත්තේ කේගී ඒ ඉස්සේ කින නිවන්න වගේ, කුලක් කෙනෙක් කෙනෙක් ඒ හුල අයින් කරන වගේ, කාමරාගය දුරු කරන්න උත්සාහ කරන්න කියලා. කාමරාගය දුරු කරන්න, තෘෂ්ණාව දුරු කරන්න උත්සාහ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ආලෝ තර්ක කතනයක් දුන්නා. ලෝභය දුරු කිරීමට වඩා අමාරු දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කිරීම. දෘෂ්ටිය දුරු කරන එක අමාරුයි. ලෝභය දුරු කරන එක අමාරු නෑ ඉතර. දැන් සමහර බුදුහාමෙන් කලේ ඉතාම මසුරු අය හිටියා. ඉතාම මසුරු මච්චරිය කෝසිය වගේ ඉතාම මසුරු අය හිටියා. එක සැරයක් දෙන්න වාදයන්නේ එක ඊරිද බලයයි පාන්නේ මහා පරිත්‍යාග පිළින් වෙනවා. මුගලන් ආන්දර කියලා එක ඊරිද බලයක් ඇවේ. කවුන්ට් එකයි ඔක්කොම අරගෙන ආවා. හත්මාලා කුඩේ ඉදී කවුන්ට් එකයි වෙන කෙනයි යාම කන්නේ ඉතිය කෙනයි ඔක්කොම අරගෙන ආව ජේතවනාරාම ඊරිද බලෙන්න. ලෝභ ගැන වෙනස් කරන්න එච්චර අමාරු නෑ. නමුත් විනෝදනි දෘෂ්ටිය කෙනෙක් ඊට වඩා බලවත්. දෘෂ්ටි අතරින් මේ සියලුම දෘෂ්ටි වලට මුල් වානේ සඳහන් කරන සක්කාය දිට්ඨිය කියන එක. අන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්නයි අමාරු. අන්න ඒ සඳහා ඉක්මනින් වැඩ කරන්න කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මොකද සක්කාය දිට්ඨිය දුරු වීම තමයි සෝවාන් වීමේදී වෙන්නේ. කාමරාගය දුරු වෙන්නේ කොයි අවස්ථාවේදීද? කාමරාගය දුරු වෙන්නේ අනාගාමි වීමේදී. කාමරාගය දුරු වෙන්නේ අනාගාමි වීමේදී. එතකොට අමාරු සෝවාන් වෙන එකද අනාගාමි වීමද? ඈ සෝවාන් වීමද අමාරු අනාගාමී වීමද? ඈ සෝවාන් වෙන එකයි අමාරු. ඔව් සෝවාන් වෙන එකයි අමාරු. අපි බලමු පින්වතුනි සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. සක්කාය කියලා කියන අපේ ජීවිතය ගැනම තියෙන කෙටි වචනේ. අපේ ජීවිතය සකස් වෙලා තියෙන කරුණෝ කිහිපයක එකතු වෙතින්. දැන් සමහර අය කියනවා මට නම් කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා. ඕනම දෙයක් මන් දෙන්නම් කියලා කියනවා. ඒ පින්වතුනි අර කරුණෝ කිහිපෙන් එකක් ගැන විතරයි ආසාව නැත්තේ. රූපස්කන්ධය විතරයි. තව පින්වතුනි ස්කන්ධ හතරක් එහෙම තියෙනවා අපි. ආසාන්ත හතරක් තියෙනවා. රූපේ විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ස්ථාන සියල්ලගෙම ගැන තියෙන ආසාව දුරු කරන්න ඕන. රූපය ගැන ආසාව දුරු කිරීම සඳහා කායනුපස්සනාව දක්වලා තියෙනවා. ඒ වගේම අපි වේදනාව වලට ආසයි. අපි සැප වේදනා ලබන ඉතාම ආසයි. ඒ නිසා තමයි අපි ඉරියව් වෙනස් කර කර මේ ඉන්නේ. එක ඉරියව්වක් අමාරු වෙච්ච ගමන්ම ඊළඟට සුවේකෙනි දෙන අනිත් ඉරියව්ව අනිත් ඉරියව්වට මාරු වෙනවා. ඒක තමයි අපි සැප හොයාගෙන යන්නේ. වේදනා පිළිබඳව ඒ වගේම සංඥා පිළිබඳව අපි කැමතියි. යම් යම් දේවල් හඳුනා ගන්න කැමතියි අපි. අලුත් දේවල් ඉගෙන ගන්න කැමතියි අපි. පුද්ගලයන් හඳුනා ගන්න කැමතියි අපි. යම් දේවල් දකින්න ශබ්දයක් කියන්නේ අහුනොතින් අපි ඒ ස්ථානට දුවල යනවා අපි. මොකක් හරි අලුතෙන් මොන හරි පෙරහැරක් වගේ එනවා නම් බෙර ගහගෙන අපි දුවනවා ඒ ස්ථානට බලන්න. එනතුනේ මේ සංඥා වලට තියෙන අපි ආසාවනි. රූප, වේදනා, සංඥා. එතකොට අපි ලබාගෙන තියෙන සහතික ඔක්කොම සංඥා. උපාධි සහතික, භාෂා ඥානය, හඳුනගෙන තියෙන ඒවා, ආදරය, සෙනෙහස ඔක්කොම දේවල් සංඥා. දැන් සමහර අය පිනුතුන් මෙන්න මෙතන ඉඳන් මුලා වෙන්නේ. දැන් බොහෝ දෙනෙක් රූපේ වෙනස් වෙනකොට පිළිගන්නවා. ආ බුදුහාමුදුරුවෝ කියලා තියෙන අනිත්‍යයි කියලා ඉතින් හිත හදාගෙන ඉන්න කොහොම හරි. නමුත් ඔවුනෝන් අතරේ තියෙන බැඳීම, සෙනෙහස, ආදරය ඒව වෙනස් වෙනකොට කොහොමද වෙන්නේ? මොකද කියන්නේ? මන්නන් තුන් හිතකින්වත් හිතුවේ නෑ මෙයා වෙනස් වේවි කියලා. එහෙමයි දන්නේ. ළමයි අකීකරු වේ කියලා මන්නන් කවදාවත් හිතුවේ නෑ කියලා හිතනවා. පින්නතුනි මේක අමුත්තක් නෙවෙයි. මේ සංඥාවල වෙනස් වීම මේ මේ තියෙන්නේ. ඊළඟ සංඛාර. සංඛාර කියන්නේ චේතනා. නැත්නම් කර්ම ශක්තිය රැස් කිරීම. මේකත් පින්නතුනි වෙනස් වීමෙන් පවතින සත්‍යයක් මේක. ඊළඟ විඥානය. විඥානය කියන අපේ හිත. හිතත් හේතුඵල ධමක ප්‍රතිඵලයක්. නිරතුරුවම වෙනස් වෙමින් මේ හිත තියෙන්නේ. මෙන්න මේ පහට අපි හිතනවා රූපය මගේ ආත්මය, රූපය තුල මම ඉන්නෝ, මා තුල රූපය ඉන්නවා යන්නේ ආදී වශයෙන් අපි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්න රූපය මගේ, මට රූපය අයිති, නැත්නම් රූපයෙහි මම ඉන්නවා, නැත්නම් මා තුල රූපය තියේ කියලා ඔහොම මේ හැම එකක්ම රූපය පිළිබඳව හතර ආකාරයක වැරදි හැඟීමක් තියෙනවා. වේදනා ආදී මියානි සංග පිළිබඳවත් හතර හතර වැගින් තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි 20ක් වෙන්නේ. මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. කවදාහරි දවසක අපි දුකෙන් සදහටම සැබෑ ලෙසම නිදහස් වෙන අපේක්ෂාවක් තියෙනවා නම් පින්තුනි මෙන්න මේ පහ පිළිබඳව තියෙන ආසාව අපි දුරු කරන්නට ඕන. මේක තමයි අපි ආසා කරන ප්‍රධානම දේ. මේ පහේ නිර්මාණ තමයි පිනතුනි ලෝකේ අනිත් දේවල් ඔක්කොම. දැන් අපි කියමු හඩේ එක එක වර්ගයේ තියෙන ආකාර. අපි මේ ඉස්සර නැති උදාහරණයක් කියලා දිනු නේද? බනිස් තියෙනවා, කේක් තියෙනවා, විස්කෝතු තියෙනවා නේද? ආප්ප තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, නොඑක් දේවල් තියෙනවා. නමුත් මේකේ මුල මොකද්ද? මොනවගෙන හදලා තියෙන්නේ? පිටිවලින් නෙනේ, පිටේ තියෙන්නේ දොනේ මියාදි ටිකක් තමයි එකතු කරලා තියෙන්නේ. මේවා පාට වෙනස් කර කර හැඩේ වෙනස් කර කර අපිව මුලා කරනවා නේද? හැඩේට රැවටිලා අපි මේවා ගේනවා. රසයට රැවටිලා අපි මේවා ගේනවා. එතකොට මේකේ මුල හොයන් ගියොත් මුල පින්නතුනි පිටි. සහ ඊට අදාළ මේ මූලික ද්‍රව්‍ය ටික. අන්න ඒ වගේ අපි ලෝකේ යම් සාධ්‍යවල ලස්සන රූප, ගොඩනැගිලි, පුද්ගලයන්, වාහන, ශබ්ද වර්ග, රස වර්ග, නොයෙක් වේදනාවල් මේ ඔක්කොම කියලා විවිධ නිර්මාණ ලෝකයේ බිහි වෙන අලුතෙන් අලුත් අලුත් ප්‍රයගෙනුම් කියලා තියෙනවා. නමුත් ඒ සියල්ලේම මුල තමයි පින්තුනි මෙන්න මේ පහ. ඒ වගේම අපි යම්තාක් දුකයි කියලා දෙයක් ලෝකේ කියනවා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, ප්‍රිය විප්‍රයෝග වෙනවා, අප්‍රියන් හා එක් වෙනවා, කැමති දේ නොලැබෙනවා, අකමැති දේවල් ලැබෙනවා, මේ ආදී යම්තා දුක් ගොඩක් කියලා අපි හිතාගෙන ඉන්නවා නම් ඒ මොකද්ද? ඒ ඔක්කොමත් මේ පහමයි බිනුතුනි. මේ පහෙන් පිට කිසිම දෙයක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපි හොඳට මේක තේරුම් ගන්න ඕන ධම්මචක්ක සූත්‍රය විස්තර කරන්න ගිහිල්ලා ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ආදී වශයෙන් කියන අන්තිමට කියන්නේ මොකද්ද? සංකීර්තේන සංකීර්තේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ. මෙන්න මෙතන පැහැදිලි අන්තිමට වෙන්නේ. මෙන්න මේක අපි හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් අපට අපි මේ දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ අවබෝධ කරගන්නටයි අවබෝධ කරලන්නටයි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් අපට ධර්ම දේශනා කළේ. එතකොට මේකට ආශාව දුරු වෙන නම් මේ කරුණ පිළිබඳ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට තියෙන ආශාව දුරු වෙන නම් මේක පිළිබඳ විවිධ ආකාර වලින් බලන්නට ඕන. විවිධ න්‍යායන්ගෙන් බලන්නට ඕන. දැන් සෝවාන් වෙනමයි කියලා කියන අපි අහලා තියෙනවා දහසක් නයින් අතිපණ්ඩිත කියලා නේද? අනේද? දහසක් නයින් දක්ෂ වෙනමයි කියලා කියන්නේ මෙන්න මේක උහුට ආකාර 1000කට වැටෙනවා. එතකොට අන්න ඒ එක එක බුද්ධිමත් අයගේ එක එක බුද්ධි අනුව තමයි බුදුහාඳුර විවිධ න්‍යාය වලින් මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ධර්ම දේශනා කළ තියෙන්නේ. එහිදී පින්නතුනි මෙන්න මේ කරුණු ටික ශනික නැති වෙලා ශනිකව නිරුද්ධ වෙන ආකාරයෙන් නුවණින් දකින්නට ඕන. කොහොමද රූපේ ශනික වෙති උනේ? දැන් අපි රූපය බලනකොටම පින්නතුනි අපේ ඇස ඒ රූපය ඒ වගේම චක්කු විඥානය කියන්නේ මෙන්න මේ කරුණු ටිකකට එකතුණා. එකතු වෙච්ච ගමන් රූපස්කන්ධය පහළ වුණා. පහළ වෙලා ශනිකව අනිත් පැත්ත බලනකොට මේ රූපය එතනම නිරුද්ධ වෙලා. ආයි පොඩ්ඩක්වත් රූපය අපි ඇතුලේ මුකුත් ඇතුලට අරගෙන නැහැ. නමුත් මේ යම්කිසි මතකයක් අපි හිතෙන් හිතාගෙන ඉන්නවා. රූපයක් දැකලා අහක බලාගත්තු ගමන් අර රූපය තියෙන හිතේ නේද? අන්නේ ඒ ඉතුරු වෙච්ච ටික තමයි පිනුතුනි කියන්නේ ආශ්‍රව කියලා කෙලෙස් කියලා. රහතන් වහන්සේත් මේක දකිනවා මේ රූපය. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ දකිනවා, දිවෙන් රස විඳිනවා, ශරීරයෙන් ස්පර්ශය ලබනවා. නමුත් රහතන් වහන්සේට මතකයක් තියෙනවා. නමුත් මතකයේ තිබුණට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒව අල්ලගන්නේ නැහැ. අපිට මොකද වෙන්නේ? අපි ඒ ටික අල්ලගන්නවා. ඒ ටික අල්ලගෙන අහවලා මෙහෙමයි මෙහෙම ලස්සන කෙනෙක් කියලා ඊට පස්සේ ගිහිල්ලා පස්සේ හිතේ තියෙනව නේද? ඒක තමයි දුක කියලා කියන්නේ පිළිතුරු. ඒ හොඳ පැත්ත දැක්කොත් නරක දෙයක් දැක්කොත් මොකද වෙන්නේ? අමනාප වෙලා ඊට නරක කරගෙන දුක් විඳින ඉතින් දුක් විඳින ඉන්නවා. පිළිතුරු මෙන්න මේ ටික රූපය පිළිබඳවත් එහෙමයි වේදනාවක් මේ වගේ ස්වභාවික ඇති වෙන වේදනාව. වේදනාව කියන්නේ අප්‍රිය වේදනාව විතරක් නෙවෙයි සැප දුක් උපේක්ෂා ආදී මේ ත්‍රිවිධ වේදනාවම ක්ෂණික වෙති වෙනවා, ක්ෂණිකව නිරුද්ධ වෙනවා. සංඥාවත් එහෙමයි, සංඛාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. මේ පහම පින්නතුනි ක්ෂණික වෙති වෙනවා, ක්ෂණිකව නිරුද්ධ වෙනවා. හේතු ටික ඇති වෙච්ච ගමන් ඇති වෙනවා, හේතු ටික විසිරෙලා ගිය ගමන් නැති වෙනවා. ඉතාම සුළු මොහොතකදී මේ ස්කන්ධ පංචකය සකස් වෙමින් නිරුද්ධ වෙමින් මේක තියෙනවා. මෙන්න මේ ඇතිවීම සහ නැතිවීම කියන එක තීරුම් ගැනීම සඳහායි බුදුහාඳුරන්ගේ ප්‍රධානම අනුශාසනය තියෙන්නේ. බුදුදහමේ මොකද ප්‍රධානම අනුශාසනය? බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම මොකද්ද? ඈ මොකද ප්‍රධානම ඉගැන්වීම? හේතුඵලවාදයන් දෙකක් නිවන සඳහා තියෙන එකම මාර්ගය. ඒකායනෝ භික්ඛවයමග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඥාය සදිගමාය නිබ්බානස පච්චිකිරියාය යදිදං යදිනම් යදිනම් චත්තාරෝ සතිපට්ඨාන හතර සතිපට්ඨානය මෙන්න මේ කය පිළිබඳව, වේදනා පිළිබඳව, හිත පිළිබඳව, ධම්ම කියන කරුණු පිළිබඳව මේ හතර පිළිබඳව හරියට සිහිය පිටුවා ගත්තනම් සතිමත් බව ඇති වුණා නම් ඒ පුද්ගලයාට සූත්‍රෙම සඳහන් වෙනවා සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. ඇති වෙන එක පේනවා, සමුදේ කියන හට ගන්න එක පේනවා. වය ධම්මානුපස්සේ කියන්නේ වැය වෙන එක, ඒක නිරුද්ධ වෙන හැටි පේනවා. සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති, හට ගැනීමත් නිරුද්ධ වීමත් දෙකම එක විට පේන ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් උපාදි හැටියට දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ කියලා. දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ කියලා කියන්නේ තමන් ඒක අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ. මොකක්ද අල්ලගත්තේ නැත්තේ? දුකයි අල්ලගත්තේ නැත්තේ. යමක් ආසාවෙන් අල්ලගත්තා නම් පින්නතුනි, ඒ අල්ලගන්නේම අපි දුකයි. අපට ඒ දුක තේරෙන්නේ නැහැ. අපි දන්නවා, අපි මේ දෙස්සලත් උදාහරණයක් ඇදිට කියලා තියෙනවා. කුඩා සත්තුන් ලාම්පු ආදී ආලෝකයක් ගන්නවල තියෙනකොට සත්තු වෙනව එකට නේද? සත්තු ඇවිල්ලා කුඩා මැස්සු වගේ මෙරු වගේ සත්තු ඇවිල්ලා ඒ ලාම්පු දැල්ලට එනවා වේගින්. ඒ සතා ඉන්නේ දුක් විඳින දෙන්නේ? සියදී හානි කර ගන්න දෙන්නේ නෑ. ඒ සතා ඉන්නේ ඒක සැපත තියේ කියලා හිතාගෙන. අපිත් ඒ වගේ පින්තුනි, නිතරම මේ ඉන්ද්‍රියන් පිළිබඳව අපි යමක් ඇලුම් කරා නම් ඇලුම් කරලා තියෙන ඒ සඳහා ඒත් එක්කම අපට නොපෙනෙන දුක් සමුදායක් දිනු. මෙන්න මේකෙන් නිදහස් වීම සඳහායි මේ ඇලීම දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තව ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ගැන අහලා තියෙන්නේ. මිනිසුන් යලි යලි උපදිනවාද, මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවාද, ඉපදෙන එක අනිවාර්ය අංගයක්ද කියලා අහනවා. මිනිසුන් කැලෙස් තියෙනවා නම් හේතුඵල ධම්ම දෙක එකතු වෙනවා නම් නැවත ඉපදීමක් තියෙනවා. ඒතකොට නැවත ඉපදීම නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ නිසා තමයි දේශනා කළේ නැවත මට ඉපදීමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයක් දේශනා කළේ. പ്രേත ලෝකයක් තියනවාද කියලා අහනවා. තියනවායි කියලා අපට ඔප්පු කරන්න පින්තූර අරගෙන පෙන්නන්න බෑ. නමුත් ශ්‍රද්ධා පීඩුව ගත්තොතින් අපිට මේවා තේරුම් ගන්න පුළුවන්. අනිත් දේ තමයි තමන්ගේ ළඟම ඥාති මිය ගිහිල්ලා ඔය ජීවිතේ ඉන්න කට්ටියට ආවේශයලා කියනවනේ. ඔන්න එතකොට නම් ටිකක් තේරෙනවා කියන තමයි කියලා. නැත්තම් හිතන්නේ නැහැ කියලා. ළඟම ඥාති මිය ගිහිල්ලා ආසාවෙන් විශේෂයෙන් ආසාවෙන් මිය ගියපු අය දුරවල සිත් තියන අයට ඇතැම් විට ආවේශ වෙලා එයාගේ මාර්ගයෙන් කියනවා, මං අහවල ස්ථානින්නේ, මට පින් දෙන්න, මට අහවල දේවල් පූජා කරන්න කියලා. ලංකාවේ ස්වාමීන් වහන්සේලාට ගෞරව නාම විවිධ නාම තියෙනවා. ඒ සුදුසුද හොඳද නරකද කියලා අහනවා. ඒක ඉතින් මේ තියෙන ආන්දරෝන්ගෙන් තමයි අහන්න ඕන. මට මොකද නැති නිසා ඉතින් කියන්න බෑ. ලංකාවේ ස්වාමීන් වහන්සේලාගේ විවිධ වර්ණවල සිවුරු තියෙනවා. එහෙම පරදන්නේ ඇයි කියලා අහනවා. දැන් සිවුරු කියන එක දැන් අරුණුවන් පාට කියලා සඳහන් කරන්නේ. දැන් අහසේ ඉර පායල එනකොට අරුණ තියෙනවනේ. අරුණ කියන්නේ සාමාන්‍යයෙන් උදේ 6ට විතර වගේ. 6ට සමහර කාලවල වෙලා වෙනස් වෙනවා. හිමි 6ට සමහර 6ට 10ක් තියෙනවා වගේ. නැත්නම් 6ට කාලක් වගේ ඔන්න කාල පරිච්ඡේදෙ. නැත්නම් හවස ඉර බැහැල යනකොට හවස 6:40ට විතර. අහස බස්නාහිර පැත්තේ අහස බලනකොට ඉර දෙස බලාගෙන ඉන්නවනම් ඒ ඉර බැහැල යනකොට ඉරේ වර්ණයක් තියෙනවනේ. ඒ ඉර වර්ණය විනාඩි කිහිපෙකදී වර්ණය වෙනස් වෙනවා. ඇතැමිට විනාඩි 10කදී වගේ සීමාවෙදී එක විටම ඉර මූද පැත්තට බැහැල, එක විට මූදේ නොතනිය තියනවා. මෙන්න මේ අතරතුරේදී කාලයේදී ඉරේ යම් වෙනසක් වෙනවා, පාට වෙනසක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තියෙන පාට ඉර නැගෙනවයි බහිනවයි කියන අපේ සම්මුතියක් නේ. නමුත් ඉරට එහෙම බහිනව නැගෙනගෙන හතවන්නේ. ඒ දෙපැත්තෙන් කොයි පැත්ත හරි බලනකොට උදේ 6ට හරි හවස 6:40ට විතර හරි අහස දෙස නැගිනේර පැත්තෙන් හරි බටහිර පැත්තෙන් හරි බලනවා නම් යන්නේ බලනකොට තියෙන පාට. ඒ පාට ඇතැම් විට පොඩ පොඩ වෙනස් වෙනවා. ඒ පාට දකින්නකොට ඒ දැකපු ආඳුර දැකපු පාට තමයි භාවිත කරන්නේ. එහෙම හිතාගන්නේ. සමහර ආඳුරන් පේන රතු පාටේ කියලා. සමහර ආඳුරන් පේන ටිකක් අහ පාට වගේ කියලා. සමහර ආඳුරන් පේන රතු ඉදමුළු දෙක මිශ්‍ර පාටක් කියලා. අර බොහොම මේ අර ඉර මූදට ලං වෙන ආසන්න මාස්තාව. ඒතකොට මේ පේන අවස්ථාව අනුව ඒ හාමුදුරුව වඩාත් කැමති පැත්ත කැමති පාට තෝරගන්න. අරුණවන් පාට කියලා කියන්නේ ඒකයි. අරුණවදී තියෙන පාට. ඒ පාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක් කරගෙන නැහැ. හොඳයි පින්තුනි, ඊළඟට දැන් අපි ওই කල්ප විග්‍රහය කලේ. කල්ප විග්‍රහය මතක තියෙද කියලා කියන්න අපට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ වළියාගත්ුවයි නැවත බලාගන්න, නැවත අනිත් පැත්ත දෙක කරුණු සාකච්ඡා කරන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දානය ගැන කරුණු ටිකක් විස්තර කරන්න. විනාශ වුණා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හැම මහා කල්පයක් අවසානයේ විනාශ වීම සිද්ධ වෙනවා. දැන් අපි මහා කල්පයක් කියලා කිව්වනේ අර දැන් ආයු කල්පය කිව්වා, ඊට පස්සේ අන්ත කල්ප කිව්වා. අන්ත කල්ප 20ක් අපි වාසංග කල්පය කියලා, අසංග කල්ප 4ක් මහා කල්පය කියලා කිව්වනේ. හැම මහා කල්පයක් අවසානයේ විනාශ වීම සිද්ධ වෙනවා. ඒක තමයි අර හතර ආකාරයකට වෙන්නේ. විවට්ට විවට්ටට්ටායි, සංවට්ට සංවට්ටට්ටායි කියලා. ඒ එකම හතර අවස්ථාවක වෙන සිදුවීමක්. අපි වෙනාර ගේට උපමාවක් අපි කිව්වේ. ගේක අවුරුදු 10ක් හදනවා, හදලා 10ක් තියෙනවා, 10ක් විනාශ කරනවා, විනාශ කළා 10ක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අසංග කල්ප එකක් ලෝකයේ වර්ධනය වෙමින් තියෙනවා. එක අසංග කල්පයක් ඒක වර්ධනය වෙලාම තියෙනවා. අනිත් අසංග විනාශ වෙන ආරම්භ වෙනවා. අනිත් අසංගය විනාශ වෙලා තියෙනවා. ඔන්න විනාශය, එක විනාශය සිද්ධ වෙන එක කල්පයක් ගත වෙනවා. අන්න ඒ කල්පය, ඒ මහා කල්පයක් සම්පූර්ණ මේ ලෝකෙ විනාශ වෙනවා. විනාශ වෙන ඒව තමයි අර සාර සංඛ්‍යා කියලා කිව්වේ. ඒ විනාශ වෙන එකතු කරාම තමයි 1.140 සංඛ්‍යාව වැඩි කිරීම 4 ධන ලකුණ ලක්ෂය කියලා කිව්වේ අර විනාශ වෙන වාර සංඛ්‍යාවමයි. ඒ විනාශ වෙනකොට එක ග්‍රහලෝකයක විනාශ වෙලා ඒ විනාශ වෙන මට්ටම් තියෙන එක එක ග්‍රහලෝක දක්වා. පළවෙනි විනාශය වෙනකොට දැන් මෙතන බ්‍රහ්මලෝක ප්‍රථම ඥාන බ්‍රහ්මලෝකේ මට්ටම දක්වා විනාශ වෙනවා. දෙවෙනි අවස්ථාවේ විනාශ වෙන අවස්ථාවක් තියෙනවා. දෙවෙනි ඥානය දක්වා විනාශ වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට තෘතිය ඥානය දක්වා තියෙන බ්‍රහ්මලෝක ටික විනාශ වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් හතරවෙනි බ්‍රහ්මලෝක කිසි විටක විනාශ වෙන්නේ නැහැ. සුද්ධ අවස්ථා බ්‍රහ්මලෝක පහ කිසි වෙනක විනාශ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අරූපාවචර බ්‍රහ්මලෝක කිසිසේත් විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ විනාශ වීමේ සිද්ධාන්තයක් තියෙනවා. එක ස්ථානයක විනාශ වෙනකොට වෙනත් ස්ථානයකට සත්‍යයන් කර්මානුරූප මාරු වෙනවා. සමහර අය තීන්තං කළ සුගති ස්ථාන වලට යනවා. සමහර අය අපාගත වෙන අවස්ථාවක් තියෙනවා. මොලේ පින්තුනි, ඊළඟට අපි ගිය සැරේ ප්‍රශ්නයක් ඇහුවා සාංගික දානය පිළිබඳව. අපේ ගිය පාර කරුණු කෙටියෙන් කිව්වේ. අද අපි ඒක පොඩ්ඩක් තව විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට සාංගික දානයක් දෙනකොට දානය දෙනකොට දානේ වඩාත් මානව සංස්කෘතිය වෙන විදිහට අපි කොහොමද කටයුතු කරන්න ඕනි කියලා. දැන් සාංගික දානය පිළිබඳව ඉතාම වැදගත් සූත්‍ර විග්‍රහයක් එන්නේ දක්ෂින විභංග කියන සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා දක්ෂින විභංග කියන සූත්‍රය. මේ සූත්‍රය හැම දිනෙකම කියවන්න ඕන සූත්‍රයක්. මේ සූත්‍රය අපි ඉතාම සංක්ෂිප්තව දක්වන්නේ බලාපොරොත්තු වන්නේ. මේකට මුල් වුණේ අර බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කිරීම ආශ්‍රිතව සිද්ධියක්. දැන් උදෑසන ධර්ම දේශනාවේ දැහුවනේ නේ බුදුහාමුදුරුවෝ කිඹුල්වතට වැඩම කිරීම ආදී විස්තර කරානේ. අපිත් බණ අහගෙන හිටියේ ටිකක්. ඒ අවස්ථාවේදී සඳහන් කළා ඒ කිඹුල්වතේදී දේශනා කරපු විශේෂ දේශනා පිළිබඳව. දේශාන්තර ජාතක යාඥා දේශනා කළා. එතකොට එහිදී පින්තුන් මේ 50ල දින කීපයක් ගියාට පස්සේ මහා ප්‍රජාපති ගෝතමියට ඕන කළා. අනේ ලෝකේ බොහෝ දෙනා රජවරු, සිටුවරු, ඇමතිවරු ඇවිල්ලා මේ මං හදාපු මගේ පුතාට මේ බුදුහාඳුරන්ට නොඑක් දේවල් පූජා කරනවා. මමත් යම් කිසි දෙයක් මගේ මේ බුදු පුතාට පූජා කරන්න ඕනේ කියලා මහා ප්‍රජාපති ගෝතමිය කපු හොයාගෙන ඒකෙන් නූල් හදලා රෙද්දක් වියලා ඒ රෙද්ද හොඳට මහලා සිවුරක් විදියට අවශ්‍ය කරණීය වර්ණ ගැන්වීම ආදිය කළා. හොඳට සිවුරක් සිවුරු දෙකක් පිළියෙල කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. පටිගන් හාතු බන්ති අනුකම්පන් උපාදාය කියලා. ස්වාමීන් වහන්සේගේ අනුකම්පාවෙන් මේක බාර ගන්න මා මේ ඔබ වහන්සේ සඳහාමයි මේක සූදානම් කරගෙන ආවේ කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ අවස්ථාවේදී? බුදුහාඳුර දේශනා කළා සංගේ ගෝතමී දේහි සංගේ තේදින්නේ අහංචේව සංගෝච කියලා. ගෝතමියෝක සංඝයාට දෙන්න, සංඝයාට දුන්නොත් සංඝයාට දුන්නාත් වෙනවා මටත් පූජා කළා වෙනවායි කියලා. දෙවෙනි වතාවට සඳහන් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම සංඝයා වහන්සේලාට ඕන තරම් පූජා කරනවා සිවුරු. මට මේක ඔබ වහන්සේට මම පූජා කරන්න ඕනේ නිසා ඔබ වහන්සේ පිළිගන්න කියලා. දෙවෙනි වතාවටත් කියනවා සංඝේ ගෝතමී දේහි සංඝේ තේ දින්නේ අහංචේව සංඝෝච කියලා. ගෝතමියෝගේ සංඝයාට දෙන්න සංඝයාට දුන්නොත් මටත් දුන්නා වෙනවායි කියලා. ඊළඟ තුන්වෙනි වතාවටත් මෙහෙම දේශනා කළා. තුන්වෙනි වතාවේ බුදුහාමුදුරු පිළිගත්තේ නැහැ. ආනන්ද හාමුදුරු සඳහන් කළා. ආනන්ද හාමුදුරු ඉතාම සංවේදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වගේම යම් යම් කරුණවලදී ඉතාම සංවේදීව ක්‍රියා කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ අවස්ථාවේදී සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේ කෙරෙහි ඉතාම කරුණාවෙන් ආදරයෙන් එනිහසින් මේක කරන පූජාවක් එනිසා පිළිගන්න කියලා. නමුත් සඳහන් කළා මා මහා ප්‍රජාපති ගෝතමීට තියෙන වැඩි ආදරේ වැඩි ගෞරවය නිසාමයි ඇයට ඇයිගේ තියෙන මහත්ඵල මහනිසංස වෙන විදිහටයි මම මේ විදිහට ප්‍රකාශ කළේ කියලා. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුන් මේ සාංගික දානමය පින්කමේ තියෙන වැදගත්කම බුදුහාඳුරු දේශනා කළා. දානයේ පින්නතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි එක එක පුද්ගලයාගේ ගුණ සලකාගෙන පුද්ගලික දාන. අනිත් දානය තමයි සාංගික දානය. පුද්ගලික දාන පින්නතුනි තියෙනවා දාන 14ක් තියෙනවා. දාන කීයක්ද? 14ක් තියෙනවා. ඒ 14 තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඒක පළවෙනි දානය අනිසස්ස වැඩිම දානය. ඊළඟ දානය තමයි දෙවෙනි දානය මොකද්ද? ප්‍රත්‍යේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. තුන්වෙනි දානය තමයි රහතන් වහන්සේ කෙනෙකුට දෙන දානය. රහත් භාවයට පත් වෙච්ච. හතරවෙනි දානය තමයි රහත් මාර්ගයට පිළිපන්න කෙනෙකුට දෙන දානය. පස්වෙනි දානය තමයි අනාගාමී කෙනෙකුට දෙන දානය. හයවෙනි දානය තමයි අනාගාමී මාර්ගයට පිළිපන් කෙනෙකුට දෙන දානය. හත්වෙනි දානය තමයි සකදාගාමී කෙනාට දෙන දානය. අටවෙනි දානය තමයි සකදාගාමී මාර්ගයට දෙන දානය. නවවෙනි දානය තමයි සෝතාපන්න පුද්ගලයාට දෙන දානය. දහවෙනි දානය තමයි සෝතාපට්ටි මාර්ගස්ත්‍යාට දෙන දානය. දැන් දාන කීයද? 10ක් කිව්වා. 11වෙනි දානය තමයි වීතරාගී බාහිර ශාසනයක ඉන්න කෙනෙකුට දෙන දානය. බුද්ධ ශාසනයෙන් බැහැර හරි වෙනත් ශාසනයක ඉන්න ධ්‍යාන අභිඥාලාභී වීතරාගී පුද්ගලයෙකුට දෙන දානය. 11වෙනි දානය. 12වෙනි දානය අපේ ශාසනයේ ඉන්න සිල්වත් කෙනෙකුට දෙන දානය. පෘථග්ජන සිල්වත් කෙනෙකුට දෙන දානය. 13වෙනි දානය දුස්සීල පෘථග්ජනයෙකුට දෙන දානය. 14වෙනි දානය සාමාන්‍ය සතා සිව්පායෙකුට දෙන දානය. එතකොට සාමාන්‍ය සතෙකුට දෙන දානය ගැන සඳහන් කරනවා. සාමාන්‍ය තිරිසංගත සතෙකුට දෙන දානය ආසම්භාව 100ක විපාක ගෙන දෙන දානයක් කියලා. සතගුණ ආනිසංසා කියලා සඳහන් කරනවා. ආසම්භාව 100ක ආනිසංස සැලසෙනවායි කියලා. සතෙකුට දෙන දානයට වඩා ආනිසංස සිද්ධ වෙනවා දුස්සීර වුණත් මිනිස්සුෙකුට දෙන දානය. දුස්සීර මිනිස්සුෙකුට දෙන දානය ආනිසංස ගැන සඳහන් කරනවා සහස්සා ආනිසංසා කියලා. දහසක් ආසම්භාවල ආනිසංස සැලසෙන දානයක් කියලා. ඊට වඩා ආනිසංසදායේ පෘථග්ජන වුණා සිල්වත් කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා ආනිසංසදායේ බාහිර ශාසනයක වුණත් වීතරාගී පුද්ගලයෙකුට. වීතරාගී කියන සම්පූර්ණ මාර්ගඵල ලැබල නැහැ. ඥාන මට්ටමට කලක් කෙලෙස් ප්‍රහීණ කරපු පුද්ගලයෙකුට. ඊට වඩා ආනිසංසදායේ සෝතාපන්න මාර්ගස්ත්‍යාට. ඊට වඩා ආනිසංසදායේ සෝතාපන්න වෙච්ච පුද්ගලයාට. සකදාගාමී මාර්ගස්ත්‍යාට. කොහොමම කියලා 14 වෙනි ඉහෙළම මුලින්ම දකින්න බුදුරජාණන් වහන්සේ කරා යනකොට සඳහන් කරනවා. දැන් මාර්ගඵලලාභී තත්ත්වයේ කෙනෙකුට දානයක් දෙන එක අසංචේයෝ අප්‍රමේයෝ මහා පුඤ්ඤක්ඛන්‍දෝ කියලා සඳහන් කළා. දානි ආනිසංස ඒ විදිහට වැඩි වෙනවා කියලා. වරක් එක්තරා බ්‍රාහ්මණයේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ කියනවාද ඔබ වහන්සේගේම ශ්‍රාවකයන්ට දන් දෙන්න වෙනත් අයට දන් දෙන්න එපා කියලා කියනවාද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ මං එහෙම කියන්නේ නෑ. මම සතෙකුට සිව්පාවෙකුට උනත් දන් දෙන්න කියලා කියන්නේ ඒ උනත් ආත්මවත්ීය කණිසං සැලසෙනවා කියලා මා දේශනා කරනවා කියලා සඳහන් කළා. ඒ නිසා පින්නතුනි අපි ඉඳුල් පාජන් ටික සෝදලා ඒ ඉතුරු වෙන බත්තර ටික හරේ අපේ සතෙකුට ආහාරයක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් තැනකට අපි දානවා නම් ඒකත් අපට සුගතිගාමි වෙන්න ආනිසංසය පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා දිනපතාම අපිට දන් දෙන්න දන් දීම ආරම්භ කරන්න පුළුවන් වියදම් නොවන විදියට. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉහළම පුජ්ජලික දානය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානයටත් වඩා ආනිසංස දායි සංගයා වෙනුවෙන් දෙන දානේ සාංගික දානය. ඒ සාංගික දානක් පින්නතින කොටස් හතකට බෙදනවා. සාංගික දාන හතක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ වික්ෂු වික්ෂුණී දෙපිරිසම සම්පූර්ණම කැඳවාගෙන දෙන දානේ. උපතෝ සංගයා වෙනුවෙන් දෙන දානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් ඉන් අනතුරුව වික්ෂු වික්ෂුණී දෙපිරිස සම්පූර්ණම කැඳවලා දෙන දානේ. ඒ වගේම වික්ෂුන් වහන්සේලා සම්පූර්ණම කැඳවාගෙන දෙන දාණය. ඒ වගේම වික්ෂුණීන් වහන්සේලා සියල්ලක්ම කැඳවාගෙන දාණය. ඒ වගේම වික්ෂුන් වහන්සේලාගේ කොටසකුයි වික්ෂුණීන් වහන්සේලාගේ කොටසකුයි කැඳවාගෙන දාණය. පස්වෙනි දාණය. හයවෙනි දාණය වික්ෂුණීන් වහන්සේලාගෙන කොටසකට දෙන දාණය. හත්වෙනි දාණය වික්ෂුන් වහන්සේලාගෙන කොටසකට දෙන දාණය. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ වගේ සාංගික දානයක් දෙනවා නම් අර පුද්ගලික දානස් කියලට වඩා ආනිසංසදායි වැඩි කියලා. ඒ නිසා පුද්ගලික දාන දෙනකොට මතක තියාගන්න පුද්ගලික දානයේදී කෙනෙකුගේ පුද්ගලත්වයක් හඳුනාගෙන දාන දෙනකොට එතෙන්දී ස්වාමින් වහන්සේ කෙනෙක්ද ගිහියද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. එයාගේ ආධ්‍යාත්මික ගුණය එතෙන්දී ප්‍රධාන වන්නේ පුද්ගලික දානවලදී. දැන් සෝවාන් මාර්ගඵල ආදී ගැන කියනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක්ද ගිහෙද කියලා නැහැ. බාහිර ශාසනයක කියලාවත් ભેදයක් නැහැ. එතෙන්දි මුල් වන්නේ ආධ්‍යාත්මික ගුණය. නමුත් සංඝයා උදෙසා සංඝං උද්දිස්ස කියලා වික්ඛු උද්දිස්ස කියලා වචනයක් සඳහන් වෙනවා. වික්ඛුන් උදෙසා දෙන දානිය අපි දෙන්නේ සරියොත් මුලන් ස්වාමීන් වහන්සේලා ආරමුණු කරගෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ ගුණයනට කරන ගුණ පූජාවක් ඇදී අපි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහි කොටස් කඩේ බවට පත් වෙනවා. බුදුහාර සඳහන් කරනවා මේ කල්ප අවසානයේ බුද්ධහන්තර කල්ප අවසානයේදී ස්වාමීන් වහන්සේලා කියලා ඇඟේ සිවුරු පටියක් ගැටගස්සාගෙන ඉන්න කෙනාට උනත් සරියොත් මුගලන් ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කළා දානයක් දෙනවා නම් ඒ දාණය තුලිනුත් මහත්ඵල මානසංශ දායි සාංගික දානමය ආනිසංශ සැලසෙනවායි කියලා. හැබැයි වෙනතුන අපි එකක් මතක තියාගන්න ඕන වර්තමානයේ අපි දෙන දාන සාංගික දානද කියන එක අපි නුවණින් විමසලා බලන්නට ඕන. ඒක තමයි තියෙන ගැටලුව. ඇතැම් විට හරියට පින්නතුනි ධර්මයේ විග්‍රහයක් කළ බැලුවොතින් දානය පිළිබඳව සැබෑ විග්‍රහයක් කළ බැලුවොතින් මෙතනින කවුරුවත් මේ ජීවිතයේදී සාංගික දාන දීලද කියලා අපට හිතන්නවත් අමාරුයි. ඇයි ඒකට හේතුව සාංගික දානයකට ආරාධනා කරනකොට අපි සංඛ්‍යාව කියලා ආරාධනා කරන්න බොහෝ විට අපට හාමුදුරුවෝ 12 නමක් ඕන 15 නමක් ඕන 25 නමක් ඕන කියලා දාන කිව්ව ගමම පින්නතුනි අහවල් පන්සලේ හාමුදුරුවනේ කියලා කිව්ව ගමම දානීය පුද්ගලිකයි. බුදුරජාණන් වහන්සේගේ කාර්ය සංඝයාට ආරාධනා කළ තියෙන්නේ කොහොමද? ස්වාමින් වහන්සේට කියන වැඳලා ආරාධනා කරනවා. ස්වාමින් වහන්ස අපට මහා සංඝයාගෙන් මහා සංඝයා අතුරින් අපට සංඝයා ලබා දෙන්න කියලා. එච්චරයි කියන්නේ. ඒ ස්වාමින් වහන්සේ අහනවා ඊට පස්සේ කීනමකට විතර පුළුවන්ද කියලා. ඊට පස්සේ අහනවා එහෙම කිව්වාගෙන ඉන්න ඔක්කොම ආදුරු ගෙදර ඇවිල්ලා පිරෙන්නේ නැහැ. බය වෙන දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ අහනවා කී නමකට විතර ගෙදර ඉඳහෙම තියනවද කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ 19කට වගේ නම් පුළුවන් කියලා. ආ එහෙනම් 19කට සූදානම් වෙන්න කියලා ආමුදුර තමයි ගාන කියන්නේ ඊට පස්සේ. එහෙම නොවතින් තමයි පිනතුනි හැබැයි සාංගික දානයක් වෙන්නේ. අපි සංඛ්‍යාව කලින් තීරණය කළ ඥාතීන්ටත් කියලා පිරිකරක් සෝදානම් කළේවිල අපි මේ කියනකොට සංඝයේ දානයක් දෙන්න ඕන අපිට මෙච්චර කියලා කිව්වට නම සංඝයේ ගුණාට සැබෑ ලෙසම පින්නතුනි සාමික වෙන්නේ නැහැ. ඒ වගේම අපි බොහෝ වෙලට හිතාගෙන ඉන්නවා සංඛ්‍යාවක්. උපසමදාහඳුරු මෙච්චර ඉන්නවනะ එහෙම කියන නමුත් එහෙම සංඛ්‍යාවක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සඳහන් වෙනවා කොටි ආම්දුරන්ට එක සාමනෙර ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන සාංගික දාන පූජා කරපවස්ථා තියෙනවා. එක්තර අවස්ථාවකදී ওই වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපට දානෙකට ඕන කියලා දායක මහත්තයෙක් ආරාධනාවක් කළා. ඊට පස්සේ හිටිය ස්වාමීන් වහන්සේලා හිටිය පොඩිම හාමුදුරු කෙනෙක් දුන්නා මේ හාමුදුරු වඩමගෙන යන්න කියලා. ඊට පස්සේ මේ කෙනාට ඉතින් ඉතෙච්චර සතුටක් නෑ ඉතින් පොඩි හාමුදුරු කෙනෙක් දුන්නේ දැන් උනත් එහෙමයි නේ පොඩි හාමුදුරු කියා මේ කැමති නෑනේ. එතකොට යනකොට කොහොම හරි දිය කඩਿੱත්තක් තිබුණා. දිය කඩਿੱත්තේ මේ හාමුදුරු එක්පාරම කැන්න උඩින්. දැන් පයින්නේ වඩමයි යන්නේ. ඉතින් මේ දායක මාත්‍රි දැන් හිතේ ටික කමනාපෙන් ආවේ මේක දැකට පස්සේ තවත් කලකිරුණා. දැන් ඉතින් වඩම්මයි යන නිසා කරන්න දෙයක් නැහැ. නිකා දාන දෙන හැබැයි පිරිකරණම් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම යනකොට තවත් දැනක තවත් දිය කඩਿੱත්තක් හම්බුණා. එතෙන්දි මේ පොඩි හාමුදුරු බැහැලා ගියා. ඊට පස්සේ ඇහුවයි මේ වාතේ අතින්දි සැල්ලා මෙතෙන්දි පැස්සේ කියලා. දැන් අතින්දි පැන්න පිරිකර නැති වුණා මෙතෙන්දි පැන්නට පස්සේ මට මේ දානෙත් නැති වෙයි කියලා ඊට පස්සේ කිව්වා. ඊට පස්සේ තේරුම් ගත්තා මේ සුළුපටු කෙනෙක් නෙවෙයි කියලා මේ බොහොම ගෞරවයෙන් වඩම්මගෙන ගිහලා දානෙ දුන්නා. ඒ වගේම දවස් අතර ස්වාමීන් වහන්සේලාට දානෙ ආරාධනා කරපු අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා හතර දෙනෙකුට ආරාධනා කළා. හතර දෙනාම කුඩා හාමුදුරුවෝ දුන්නේ. පන්සලෙන් දුන්නේ ආමේ පොඩි හාමුදුරුවෝ හතර දෙනාට දානෙ දෙන්න කියලා. කොමාරියේ දායක මහත්මිය ගෙදර වඩම්මගෙන ගියා. ගෙදර වඩම්මගෙන ගියාට පස්සේ ගෙදර උපාසක හාමිනේ පාසක අම්මලාන් කැමති වුණේම නැහැ. පාසක අම්මලා එහෙම කැමති නැහැනේ පොඩි හාමුදුරන්ට වැඩිය දානේ දෙන්න සමහර විට. ඉතින් ඒ නිසා බොහොම අකමැත්තෙන් ඉන්නකොට කිව්වා දැන් ආයෙ ගිහිල්ලා සරුස් හාමුදුරන්ට ආරාධනා කරන්න සරුස් හාමුදුර වඩම්මගෙන එන්න කියලා. ඊට පස්සේ සරුස් හාමුදුර වැඩිය වැඩලා බලනකොට මේ හාමුදුර අතරමක් ඉන්නනේ. මේ හාමුදුරන්ට දානය පූජා කරන්න කියලා සරුවත් හාමුදුරුව ආයෙ වැඩම කරලා පන්සලට. ඊට පස්සේ ආයෙ කිව්වා එහෙනම් මුගලන් හාමුදුර එක්කන් එන්න කියලා. ආයෙ මුගලන් හාමුදුරුව වැඩියා. මුගලන් හාමුදුරුවත් වැඩම කළේ බැලුවා මේ හතර නමක් ඉන්නවනේ කියලා. ඊට පස්සේ මේ උපාසකම තවත් අකමැති. ඊට පස්සේ කිව්වා එහෙනම් දැන් හාමුදුරුව වැඩි හිටියයි අකමැති නම් ගිහලා බ්‍රාහ්මණයෙක් හරි වයසක බ්‍රාහ්මණයෙක් හරි හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේක දැක්ක සක්‍රියා. සක්‍රිය දැක්ක මේ ලොකු අකුසලයක් මේ ආය කරන්න යන්නේ. එනිසා මේ ආයට මේක කරුණ පැහැදිලි කරලා දෙන්න ඕන කියලා කලේ මොකද්ද? අර බ්‍රාහ්මණයෙක් හොයාගෙන අසපුවකට යනකොට මේ සක්‍රිය දේවේන්ද්‍රය කලේ වයසක බ්‍රාහ්මණයෙක් විදියට අර අසපුවේ හිටියා. ඉන්නකොට මොකද වුනේ? අර ඇවිල්ලා වැඩිහිටි බ්‍රාහ්මණිට ආරාධනා කළා මෙයා ගියා. ගියාට පස්සේ මොකද? ගෙදර දොරකඩ ළඟ ඉඳගෙනම දොහොත් මුදුනේ දීලා සාදුහාර දීලා වැඳලා වැඳලා මේ ස්වාමීන් වහන්සේගෙන් අවසර අරගෙන කුඩා ආසනයක වාඩි වුණා. වාඩි වෙලීට මම සඳහන් කළා මේ කුඩා ස්වාමීන් වහන්සේලා උනාට මේ සාසනයේ ඉතාම ගුණ සපිරි මේ ස්වාමීන් වහන්සේලා කියලා තමා සක්‍රියා කියලා පෙන්වුවේ අවස්ථාවේදී පෙන්නලා ස්වාමීන් වහන්සේලාට වන්දනා කළේ අවස්ථාවේදී නික් විනාගිය සක්‍රියා. අනතුරුව මේ කුඩා ස්වාමීන් වහන්සේලා හතර නමකට දානය පූජා කළා. ස්වාමීන් වහන්සේලා දානේ වන්දලා පණ කෙලිවරලා ගෙනමත් අර ඒ අවස්ථාවේ ස්ථානෙම යට කිමිදිලා වැඩම කළා. අනිත් ස්වාමීන් වහන්සේලා දෙනම වහලෙන් කැණි මඩල පලාගෙන වැඩම කරනයි කියලා සඳහන් කළා. මේ හතර දෙනාම ස්වාමීන් වහන්සේලා කුඩා වුණාට ස්වාමීන් වහන්සේලාට රහතන් වහන්සේලා නිකන් ස්වාමීන් වහන්සේලාත් නෙවෙයි අවිඥාලාභී ස්වාමීන් වහන්සේලා මේ වගේ කරුණ රාශිය දානය පිළිබඳව කරුණ සඳහන් කරද්දී ධර්මයේ සඳහන් වෙනවා. එනිසා සාංගික දානයක් දෙන්න නම් සැබෑලෙසම අපේ ආනිසංස දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ලැබිච්ච ආනිසංස සමහරට දැන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි අර සැබෑලෙසම මේකේ අරමුණ තේරුම් අරගෙන සැබෑලෙසම මේ කළ යුතු ආකාරයට නොකිරීම හේතුවෙන් තමයි බොහෝ විට අපට මේ සාංගික දානි ආනිසංස නිසිසේ සැලසෙන්නේ නැත්තේ. ඒ නිසා පින්තුනේ ඒක දිග විස්තරයක් කරන්න තියෙනවා. නමුත් අපිට වෙලාව නෙවෙයි. අද අපි මේ විස්තර කළේ විශේෂයෙන්ම කල්ප විග්‍රහය ගැන අපි කරා. ලෝක විග්‍රහය ගැන කළා. ඒ වගේම දානය ගැන අපි විස්තරයක් කළා. මේ කරුණ ටික තමයි අද අපි ප්‍රධාන වශයෙන් සඳහන් කළේ. එහෙදි අපි විශේෂයෙන් සඳහන් කළා සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා උත්සාහයෙන් කටයුතු කරන්න කියලා. ඉතින් අද මේ වෙසක් පුණ පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන ඉතාම වටිනා බොහෝ දින අපි වඩ වඩාත්ම ධර්ම වෙත නැඹුරු වෙන්න ඕන. අපිසේ දුෂ්කර වකවානුවක මේ අපි වාසය කරන්නේ ඉතාම දුර්ලභව ලැබු මේ මනුස්සාත්ම භාවය අහිමි වෙන්න කලින් මේ ලබාගත්තු අවස්ථාවෙන් අපේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඕන. මිනිස් ආත්ම භාවය අපට කොයිතරම් අඩුපාඩු ගන්න තිබුණත්, කොයිතරම් ලෙඩ දුක් තිබුණත්, කොයිතරම් වෙනත් ප්‍රශ්න තිබුණත්, ඒ සියල්ලටම වඩා අපි ධර්මයේ පිළිපැදීම අපේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කය කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පන්නල සේවා මෙහෙත සිත කරගත් කුසල චේතනාවල බලයෙන් මේ හැම දිනාටම උතුම් නිවන් සුවයක් ගැන සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ තින් සමයේ දායකත්වය උතුරමින් සල්වත් මහත්මිය ප්‍රධානී පවුලේ පින්තුන් බලාපොරොත්තු වන ආකාරයට එමියගේ ඥාතීන්ට තින් අනුමෝදන් කිරීම ආදී වශයෙන් බලාපොරොත්තු වන ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ධර්මශ්‍රවණය කළ මේ පින්තුන් නමින් මියගොස් යම් තාක් ඥාතීන්තරාගින් තින් බලාපොරොත්තු වෙමින් වෙත්නම් ඒ සියලුම ඥාතීන්ද මේ තින් අනුමෝදන්ව හැම දිනාගෙම සතර ජීවිත සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ට තින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ තින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනම දෙවියනට තින් අනුමෝදන් කරවමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං සදා. ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි.